සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂच्छामि ဒုတိယံတိ သံဃံ சரணံ ဂच्छामि သတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂच्छामि සතියම්ති ධම්මං සරණං ගච්ඡාමි සතියම්ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඒ අතරින් අනුත්තරී සෝතේන ධම්මා අවනාන්තරී කියන කාර්යය. සවනාන්තරී කියලා කියන්නේ ආර්යවලේ උතුම් හැටි නම. දැන් ලෝකෙ මිනිස්සු මෙලිකේ කටයුතු කරනවා. ඒ කරන කටයුතු වලදී බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රසන්නවන්නේ වස්නාම දේශනාවේ. අනේ වටිනාම කරුණු හයක්ගෙන සම්මන් විතරේදී ඒ පරිමේ කාරණේ හිට සම්මන්නේ අවසානස්තරයේ කියන කාරණේ. සාවදේ කියන්නේ ඇතිම දෙයක්. අපනේ බුදුනාදී මොනක්ද කියන කාරණේ මේ කවදේ තමයි. අපේ දේශනා අපේ සම්දෙකින් ජීවිතේ කියලා අහනවා. විවිධ පොතේලා පිළිබඳව අපි අහනවා. ඒ වගේම දීසා අපි අහනවා. අන්තිමේ දහනවා. මේ දේවල් අතරින් වඩාත්ම වටිනා දේ බුදුහාමුදුරුවෝ කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සංඛ්‍යාත සම්මතමේ ශ්‍රවණය කිරීම. අනේ මේ සත්‍යමයේ ශ්‍රවණය කිරීමයි ජීවිතේ වටිනාම දේ. ඒකට හේතුව අපේ ජීවිතයේ හැදෑරීම සැකසීම ලබා ගැනීම තමයි. සැබෑවම දුකේ විදහාක් කියන සඳහා කියන මාර්ගය සම්මතමේ ශ්‍රවණය කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්‍යයේ ස්වභාවය තමයි වෛත ඥානයක ලෙඩ දුක පස්තිනේක යහගිය ප්‍රකාරයක පස්තිනේක මනිර පස්තිනේක මේක තමයි පිටු යහපතේ අපේ ජීවිතවල සිදුවන්නේ මෙන්න මේ ස්වභාවයත් ජීවිත ගත කරන මනුස්සයා ජීවිතයේ සැපීම කියලා ජීවිතයේ සතුට කියලා තුනක් එකතුනේ සැබෑ ධර්මයක් ශ්‍රවණය නොකරගෙන සිත කරන්නේ මොකද්ද? දිනපතා වෙන මහලු වෙන ජීවිතයක් හරියට ඉතිපැගෙන. ඒ වගේම ඒ දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරන්නේ ඒ වගේම වයසට යන, ඒ වගේම ළඩ වෙන, ඒ වගේම දිනපතා වෙන දේවල් ටිකක් අන්තර ගැනීම. මහලු වෙන ළඩ වෙන ලෝකයක් කරන්නේ ඒ වගේම කාරණා ටිකක් අන්තර ගැනීම. ඥාති මන්දින් කෝවේවා මඩ කාටවත්ින් කෝවේවා පුජ්‍යණයක්වත්ින් කෝවේවා නැත්නම් උපාධිකාරී කාර්යයේ වශයෙන් අනුකම්පිතවත්ින් කෝවේවා මේ මිනිසා යන්නේ අර වගේම දේවල් ටිකක් ලාස්තර ගන්න යන්නේ ඒ නිසා මිනිසාගේ ස්වභාවයෙන් තමයි හැමදාම ලෝකය ඌනෝ ලෝකෝ අතික්කෝ අන්නාදාසෝ කියන සංකල්ප කරනවා නිතරම අතෘප්ති කර ජීවිතය ගත කරන්නේ නිතරම ජීවිතයේ ආස්වාදයේ තෘප්ති ආනන්දයේ තියෙනවා කියන විස්තරයක් නැවැත්තන් බොහෝ. බොහෝ දෙනා හිතන්නේ අදට වඩා හොඳ දිනක් හෙට උදාවේ කියන බලාපොරොත්තුෙන් වැඩ කරන්නේ. තින දෙවිසැපයට සමාදන්ත දෙන්නේ. මේ භෞතික සම්පත් වඩගත්වා ගැනීම සඳහා මේ අපි යන ගමන් මාර්ගයේදී සැබෑටම තින අපේ දුකෙන් නිදහස් වෙන කියලා මේ රැස්කර ගන්නෙම ඒ වගේම දුක් ටිකක් නැහැ කියලා. ඒ කාටිකෙන් දුක හඳුරෝ ලෝකයේ පිළිබඳ විස්තර යමුණින් කල්පනා කරලා බලලා. ලෝකය මොනින් පත්‍යස්ත කරගත් බුදුරජාණන් වහන්සේ අප කෙරේ නාම කරුණාවෙන් වඩාත් වටිනා දේ පිළිබඳ අවබෝධයක් අපට දීලා තියෙනවා. බුදුමාමණන්ගේ ධර්ම තමයි කියන්නේ වඩාත් ප්‍රඥාව දෙන දෙන ධර්ම ලෝකෙදී. මේ ප්‍රඥාව විදිහ නම් වලින් හඳුන්වනවා. මේකට යහපත් දැක්ම කියලා කියනවා. සම්මා දිට්ඨිය කියලා කියනවා. ධම්ම විදිය සම්ප්‍රඥාය කියලා කියනවා. දර්ශන සම්පත්‍ය කියලා කියනවා. ඒ වගේ නෙවෙයි නම් වලින් සම්සම් වෙනවා බුදු දහමෙන් ලබා දෙන දැක්ම පිළිබඳව. බුදු දහමෙන් ලබා දෙන මේ ලෝකයේ පිළිබඳව දැක්ම අපට නිවිද ලැබුණ සිද්ධියුනේ. අපේ ජීවිතේ හරයාවල බොහෝ වෙනසක් සිදෙනවා. අපි දැනට සිදු කරන බොහෝ දේවල් අපි කරන දේවල් අපි වෙනස් කරනවා. මේ සඳහා පිළිතුරු බෞද්ධායක තුන දුක අවශ්‍යයි. මොකද උදාහරණයක් එක්තරා ආන්ත පුද්ගලෙක් ඉන්නවා. ඇස් දෙක පේනට පුද්ගලෙක්. මේ ඇස් දෙක පේනට පුද්ගලයාට උදේ යාළුවෙක් එකතු වෙලා මොකද වෙන අවස්ථාවක්. මේ දවස්රේ ඉතාම දුර්වල වෙච්ච හිලිති වෙච්ච ඉතාම නොවැන ඇඳුමක් මුද දෙන්නේ. මේ ඇඳුම දුන්නට පස්සේ මම මොකද කරන්නේ? මේ ඇඳුම දීලා කියන්නේ අපි ඔබට දෙන්නේ ලෝකෙ තියෙන වටිනාම වස්ත්‍රය කියලා. ලෝකෙ ලක්ෂණම වස්ත්‍රය ඔබට දෙනවා කියලා දෙන්නේ. මේ අතගෙන හිටන්නේ කියන්නේ ඇත්තයි කියලා. ඔහොමද කරන්නේ ඔබ මේ ඇඳුම අරගෙනම. එනනම් විතරක් නෙවෙයි ඊළඟට නැගලපේ දැක්කා ඊළඟට යන ඔහුගේ යහළු මිත්‍රාගෙන් සමවන. ඊළඟ යාළුවන්ටත් කියන බලන්න මම ඉඳගත් වස්ත්‍රේ. ලෝකේ තියෙන ලක්ෂණ වටිනා නෙමෙයි මම මෙයාලා ඉන්නේ කියලා ඒ සමන් ගැන යාළුවන්ටත් කියනවා. මෙහෙම කියන්නේ නැතිනකොට ඔබට තාමනේ ඔහු යාළුවෝ කියනවා හරියට හරි ලක්ෂණ නැතුම වටිනා නැතුම තමයි කියලා ඒ ඇස්නියාව තවත් පරණා කරනවා තවත් ඔතවර තියෙනවා. මෙහෙම පොතේම බලන්නේ අතරේ තියෙන දෙන්නේ මොකද සමුලිකව ඉස්ලාම කරන ආර්ථික මොන හැදෙන්නේ මොකද ඉතින් ඒ දැනකාර මොහොතක තමයි තියෙනවා බලන්න මම නැගින වස්ත්‍රය ඉතාම වටිනා අලංකාරවත් ලෝකේ ලක්ෂණ වස්ත්‍රය මම හැදන්නේ කියන ඒ ආලෝකයක් මොකද කියන්නේ ඒක නම් අපිට ලැබෙන්නේ කරන අවස්ථায় කරන විතරක් නෙවෙයි ප්‍රඥාවත් යාත්‍රාවේ පින්තුනේ නැරැස්සා කොමහ යාත්‍රා කරන්නේ දැන් අනිත් යාළුවෝ ඔක්කොම විලා මරන්න මේ කරුණාම ප්‍රඥාවන් කියනවා මතක නැහැ නේද කොමහ යාත්‍රා කරන්නේ හොඳ නැහැ කියලා කියන්නේ නේද සමහරවිට අපිට හිතේ මේ පිළිවළක් කරන්න පැහැදිලි කරලා දෙයි කියලා සමහර කෙනෙකුට දැන පුළුවන් අලුත්පත් දෙයක් කියලා. නමුත් මෙතනේ දෙකම හොකරන්නේ නැහැ. මොහොතන්නේ මේ කිවොත වැඩක් නැහැ. කිවොත කොහොමද කියන්නේ නැහැ. දැන් මොකද ගැටේ මතවාදයකට ඇවිල්ලා මේක හොඳ පත්‍රය කියලා. ඒ කරුණාවක ප්‍රඥාවකගේ නමකට කරන්නේ මේ නැහැ. ඇත්තටම අලුත්පත් වෙනුනේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඒ නිසා කරුණාවකගේ නමකට කරන්නේ කොහොමද අපි අල්ලගෙන යනවා කොහටද? ඒකම දැක්ක අපි වයිටි වලේ තමයි. ඇත්තට මාත් ඉගෙන ගන්න. ගිහිල කරන්නේ මොකක්ද මොන්නේ ඇත්තට ප්‍රතිකාර කරනවා. ඇත්තට වෙනීම ලබා දෙන්න අපි කරනවා. මේ වයිට් කරන වලිය සමාන ගන්න සියලුම සිලුක කාර්ය ප්‍රයෝගී කරගෙන මේ වෙන සාහියක් සිදු කරනවා. ඇත්තට සුව කරපු උත්තරාත් පස්සේ මේ නැහැ සාමකයෙක් තියෙනවා පිළිගන්න. ඔවිස්සලා වගේ මේ ලෝකේ ලක්ෂණ නැති මේක සාමිච්ච මේ වංශයේ සමානවා. කොහොම මුලින්ම කරන්නේ ඒක? බැලුවට පස්සේ තමයි අපට තේරෙන්නේ මෙච්චර කාලයක් මේ ලෝකයා මුලා තමා මුලා කරලා කියන්නේ. අනේ එතකොට තමයි අපේ මුල නැන්නේ සායතේ ඒක මුලින්ම කරන්නේ අර එහෙම කරලා ඉන්නේ. අනිත් වගේ තමයි වෙන්න තියෙන සම්පාදයේ කියලා දීපත්. බුදුරජාණන් වහන්සේගේ ගහ දෙවියන් සම්මාදේ කියලා දැකීමත් මෙන්න මේ විදියට සම්මාදේ කියලා දැකීමේ දවසක අපිට හිතෙනවා අපි මෙතෙක් කාලා ලෝකයන් කියන අප මොනක් කරලා ඉන්නේ අපි මුලින්මවත් බලන්න කියවන ධර්මාර්ථයේ සංකීර්ණයේ කරාවාදී මොලේ නම්ලි විවහාර කරන මේ දේවල් වලින් කරන්නේ මේ වැඩේ අපේ කුද්ධිය වස්සාන දේවල් වලින් මේ කරන්නේ විශේෂයෙන් ධර්මාර්ථයේ කරන ලෝකවාහි විශේෂයෙන් මේ වතරක් සුබාරණන්නේ එයාට උදේට බයිට් උදාන කොට ධාර්මික බලගන්න ඊට පස්සේ කරන්නේ කුටිය වසන දේවල් නම් බමු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ පිනුත් නිලෝක සත්‍යයන් නිත්‍ය අවබෝධයක් ලබාගෙන යනවා පිටකෙන අපි ජීවිතයේ එක එක මායස්කම දිනන දේවල් අපි ආනා කරනවා අපි පුරා කාලේ සෙල්ලම් කඩුවට ආසා කරනවා සෙල්ලම් ගෙවල් හදන්න අපි ආසා කරනවා ඊට උසසකට අපි ආසා කරනවා නමුත් මේ වැලි කියන බොහෝ දෙනෙක් ඉන්නේ අදේවල කැමතිද? අදේවල කැමති නැහැ. ඒ වගේම අපි ඉන්න තවත් කාලයකදී අපි පොත්පත් වලට ආසා කරනවා, විභාග සම්බන්ධ වෙන ආසා කරනවා. නමුත් දැන් ඒවත් එක මොඩ තියෙනවා. ඒ වගේ කාලයක් ඉන්නේ නිවිද නිවිද අවස්ථාවල නිවිද දේවල් ආසා කරනවා. ඇතැම් විට මේ වන විට ඊට කඩක් නැරෙත් ගේ දොරවලට යාම වාහනවලට මේ කිසිම කැමති වෙන්නේ නැහැ. පින්තුනේ ඒ අවදිවලා අපි කැමති වෙන දේවල් වෙනස් වෙනවා. උඩා කාලයක් මේ ආශා කරලා ලං කරගෙන කොහොම ආශාමින් කියේ සෙල්ලම් වලට කරන්නේ නැහැ. අපි උඩා කාලේ සෙල්ලම් කරපු දුන්නේ නැහැ. දැන් පින්නතුනේ මේ මහා පොළොවට යට වෙලෙ ඉන්නවා කියලා. අනිත් වගේ තමයි පින්නතුනේ අත දවසේදී අපි යම් දෙයකට ආශා කරනවා නම් ඒ වත් පින්නතුනේ තවත් කාලයක් යාපස්සේ ඒ දෙයට ආත්ම නිරනුමේ නැහැ. යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ සැබෑ ප්‍රඥාව ලැබුණා නම් බුදුදහමේ ප්‍රකාශන ඉංග්‍රීසි ප්‍රඥාව ලැබුණා නම් ඊට දෙවි දවසක පොර දැනෙනවා මේ ලෝකයේ මිනිස් ආශා කරන සියලුම දේවල් අර පොඩි ළමයි ආශා කරන දෙන්නම වගේ දෙයක්. දැන් කාටද කෙනෙක් නවීන පාටේ ඉතාම වටිනා වාහනයක ආශා කරලා ඒ වාහනයට උඩ දෙන දෙන්නම වගේ දෙයක්. ඒ තමයි මේ කමේ එකම දේවල් කියලා. මේ හැබැයි තම වටිනා නම් පිටුනි. මේ වටිනා තමයි හැමදාම එක විදිහට තියෙනවා. නමුත් මේ ආස්වාද කරන හැම වෙලාවෙම යමක් අත්පත් කරගන්න විතරක් ඒක වෙන්නේ. අත්කරගෙන මාසික දෙකක් අවුරුද්දක් යනකොට මේක සාමාන්‍ය දෙයක් වෙනවා. විභාගයක් අමතේන, රැකියාවක් ලබාගැනීම, ඒ වගේම මේ කෙනෙකුගේ ජීවිතයේ විවිධ කටයුතු සිද්ධ කිරීම විවිධ පුද්ගලයන් බලපාන අතරගෙනීම සින්නාවේ ප්‍රකාශනය වෙනවා. එනිසා පිටුතුනේ බුදුමහාමුදුර දේශනා කරන අපට ලෝකේ දින වටිනාම දේ තුනක් කියලා. වටිනාම දේ තමයි පිටුතුනේ මේ ධර්ම ප්‍රවණයේ කිරීම තුළින් ඇතිවන මහා බුද්ධත්වය. මේ ධර්මනි ලබාගත් වෙනා ලෝකේ සියලුම දේවල්ට වඩා අප්‍රොක්ෂිමා ජීවිතයක් ගත කරන උත්කේ පාරපත් වෙනවා. එනිසා තමයි සමහර රජකමාරු රජකම අත්හැරලා මහා වෙලා රහත් භාවයට පත් වෙලා ඇතැම් රාත්‍රී කාලයේ මහා ගල්තලාවලට පැටලීලා රාත්‍රී කාලයේ මඳ පානක් නැතිවෙමින් සාහස කරනවා අනේකයන් අනිත්‍යයි කියලා. මහා රජකම් පුතුලකු මහා ගණධනයකට නිමිතන්තේ දැක්කන් මේ බඩුපාට ගොඩගස්සා ගනිමින් ලබපුතු වෙන වඩා ආධ්‍යාත්මික සූර්යයක් මාර්ගක සූර්යයක් මේ විරාමී භාගයේ තියෙනවා. මෙන්න මේ හතකය පිළිබඳ බුදුදහමේ මඟ පෙන්වනවා. බුදුමහතුරු පුරාවෘත කටලි සම්පීඩිතයේ පිටකලේ මෙන්න මේ අවබෝධය පිළිබඳ ලබන්නේමයි. ඒ වගේම මොහොතේ තේරුම් ගත්තා ලෝක සත්‍යයට කියන සැබෑ අතුර මොකක්ද කියලා. ලෝකේ ජීවත්වන සත්‍යයෙන් එන අපේ ජීවිත අතුරක් කියලා. මෙන්න මේ අතුරු කියලා කියුවාම එක එක වයස් කරලා කියන විවිධ විදිහේ අතුරු කියේ කියලා. ඇතැම් වෙලාවට පුරා කාලය අපි කියන අපේ ජීවිත වල තියෙන ලෝක පරිසරයේ තමයි ලෝක මාත්‍ර තමයි විභාග ගන්නවා කියන්නේ. පිටත ඉතින් එක එක කාලේ විභාග පිළියනවා. ඒ විභාග අර්ථවත් වෙනවා අපි ඉන්න ජීවිතේ ලොකු අවහසක් කියලා ලොකු අතුරක් ලොකු දෙයක් කියලා. කොහොමද කියලා කියන්නේ ඇතැම් වෙලාවට විශ්වවිද්‍යාලයේ අපි බැලුවා නම් අපි කියන ලොකු අතුරක් කියලා. නිසි කාලේ රැකියාවක් ලබා ගන්න බැරි වුණා නම් අපි හිතනවා ජීවිතේ කඩක් අපලුණා කියලා. ඒ වගේම නිසි කාලේ ආවම ගියාම බැරි වුණා නම් ජීවිතේ තුන කැඩෙන මේක තමයි හිතනවා ජීවිතේ ලොකු අතුරක් කියලා. ඒ වගේම විවාහ වෙච්ච නැත්නම් නිසි කාලේ සමහර දුරු දරුවන් ලබා ගන්න බැරි වුණා නම් ජීවිතේ මුලා සංස්කාර අපින් තෝකේ ඉන්නේ. දරුවෝ ලබා ගන්න කොහේ ඒ දුරු දරුවන් ඉති ලක්වට නිසි කාලේ වෙනදා වෙන බැරි මොහොතින් බොහෝ දෙනෙක් දුකසේ ඉන්නේ. එයාට කියන්නේ අනිත් කරා නේද දුප්පත් පස්සනවා. ඒකෙන් ටික මහලු වෙනවා. කොහොමද කියලා ඒකෙන් ටික මරණය කරලා ලන්නේනවා. අන්තිමේදී අපි මරණය ලං වෙනකොට මරණය තමයි අපේ ජීවිතේ ලොකුම අස්තර කියලා අපි හිතනවා. ඒ අතරින් බේරෙන විවිධ විදිහේ උපක්‍රම යොදනවා. නමුත් මේ ශාන්ති මේ දෙන්නේ ඉරණමට පරිමත් වෙනවා. ඒ නිසා කෙනෙක් කියනවා ජීවිතේ කියන මරණයට පස්සේම ලොකු අස්තරක් කියලා. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් විභාගස්මත් වීමවත් නිත්‍ය කියලා යන බැරි වෙනවත් ඒ වගේම නිසි කාලේ විවාහ වෙන බැරි වෙනවත් දරුවන් හැල වීමවත් දරුවන් විරක්තියට බයවවත් මහලු වීමවත් ලෙඩ වීමවත් මරණවත් කියන පිළිබිඹුත් නැහැ අහතොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා කියන සැකේ අතුර ඉගෙන මාත්‍ර මොකක්ද කියන්නේ එහෙනම් පිළිතුර මොකක්ද අතුර අපට අපේ ජීවිතවල තියෙන හැම අතුරකම අතුර ඉතල නැතිනේ ඉතලවත් නැහැ අපේ ජීවිතවල තියෙන හැම අතුර තමයි ගිහිලා අපහාගත වෙන දින අවස්ථාව. දුකේ නාමයෙන් වෙන දින අවස්ථාව. ඊට මෙහා මරණය තුරු සියලුම උපස්තරව සියලුම අතුරු උපරිම වශයෙන් අවුරුදු 100කට සීමාවේ. ජීවිත කාලයකට එකක් සීමාවේ. නමුත් මේ නිති බැරිවලාවක් අපි මේ ලබාගත් දුකතිය මේ ලබාගත්ව මිනිස් ආත්ම භාගය අපට අහිමි වෙලා මේ මහා දෙවැනෝ තියෙනවා. ඒ තුළින් අත්පන ඉරණම ඒ තුළින් විදින සිදුවන දුක පේන තුළින් අවුරුදු ගණන් වලින් ඉඳගෙන අල්ප ගණන් ඉඳස් ගන්න. ඒ තරම් ලොකු වෙනසකට සූදානම් පත් වෙනවා. මිනිසුන් මතින් ජීවත් වෙන අයගෙන් මිය ගිහිල්ලා නැවත සුගතිගාමි වෙන්නේ ඉතාම ජීවිත ප්‍රමාණයක්. බොහෝ දෙනෙක් ඇහෙනක ජීවිත නිමාට පස්සෙන අසංකාරික මහා ඉන්නේ කරනවා. අසංකාරික සිද කරනකොට ඇතැමට ගම කරතන ඥාති මිත්‍රාදීන් වහා ඇවිල්ලා හාමුදුරුන් වහා වඩම්මන මහා ගුණසකන කරලා ආමංගල උත්සව සිද කරනවා. නමුත් එම සිද කළ ඉවර වෙන දින හතක් යනකොටම අපිට සැකයි මේක නා කොහේ ඉවරද ආදෝ කියලා ඊට පස්සේ නම් දෙන්න පටන් ගන්නවා. මහා සත්‍යමන්තය වගේ හැමදේම අපි දන් දෙන්නේ හැබැයි තම පින්නතුනි සංගතුමාට ආගම දෙන්නේ කවට හැකියි. මිනිසුන් අපට අපේ ඥාති මිත්‍රාදීන් ජීවත් වෙන අයට වඩා අපි බය කාටද? මේ ජීවයෙන් ජීවත් වෙන කෙනෙකුට වඩා බයක් නැති නේද? ඒ නිසා තමයි මේ වැඩිපුරම තින්කම් ගෙදර කෙට කරන්න කෙනෙක් නියමියා. මෙයා ඇවිල්ලා නැවත කරදර කරේ කියලා. බොහෝ දෙනෙකුගේ ඇතැමකට නොකියවත් යටි කිතේ ඉඳලා තියෙනවා. මෙන්න මේ සැකේ නිසා තමයි බොහෝ දෙනෙක් තින්කම් කළේ තින්කම් වඩන් කළා. කොහොම හරි මෙයා ඇතට යවන්න බෑ. ඇතැමිට මරණ අවස්ථාවේදී අමතර උත්සේදී ඇතැම දෙය ඔතනකට කෑනවා. මෙයාට කතා පොදාගෙන ඉන්නවා. අපුරත් එක්කන් යන්න කියලා කෑනවා. කෑ ගැහුවට පින්නතුනි ආයේ දැහිලා හැවෙන්නවයි කියලා එන්නේ කියන කවුරක් යන තියෙනවා. අනේ යන්නම නොයෙන්නම යන්නේ කියලා කියන. හැම දෙයක් දෙන්න 50ක් දෙන්න බා ඊනෙන්වත් දෙන්නවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉන්න කාලේ පොඩ්ඩක් හිතවත් කියන්නේ මේක තමයි අපි ප්‍රමාදය. පින්නතුනි මේකට හේතුව තමයි බොහෝ දෙනාට සැකයි. ඇතැම් විට හිතාගෙන ඉන්න ජීවත් වෙන කාලේ මැරෙනවා ඉබදෙන්නේ නැහැ කියලා. අපායයෙන් නැති කියලා අපි දකින්නවා. නමුත් කෙනෙක් නිමියන් සම්පත තමයි මේක අපට යටි විදියට කෙනෙක් ඉක්මතු වෙන්නේ. ඇතැම් විට සැබෑ ක්‍රමයේ මිය කියපුවාය. මේකට නාමයෙන් ඇවිල්ලා ආසයන් මිය කියපුවාය. ඒ නාමින කරදර කරන අවස්ථා බොහෝ තියෙනවා. ඒ සාමයෙන් උතුණි බුදුම ආශ්‍රාන්තියේ ධර්මයේ ප්‍රධාන ඉලක්කයක් තමයි. ස්වර්ග මාර්ගයේ දැක්වීම. මේ නිමියන් සත්‍යයන් නැවත ඉපදෙන අවස්ථාවේදී සුගතියක ඉපදෙනක මාවත දේශනා කිරීමයි බුදුදහමේ ප්‍රධාන ආස්වාදන. නිර්වාණ මාර්ගයේ මෝක්ෂ මාර්ගයේ කියන දෙවන කියවර. කෙනා බුදුහාමුදුරුවෝ කලේ අපාගත වෙනින් සත්‍යයන් ස්වර්ග මාර්ගයේ දැක්වීම. ස්වර්ග මාර්ගයේ සමෝධනයි නැත මෝක්ෂ මාර්ගයේ විමුක්ති මාර්ගයේ දැක්වීම. මේක තමයි බුදුචානන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රධාන ඉලක්කය. පින්නතේ බෞද්ධයන් කියන අපේ ඉතිමතේ කාම් කරනවා. දැන් වෙනවත් අපි බුදු දිනානේ මොනවදින් ඒක පින්නතේ අපේ ජීවිතයේ තියෙන මහාම ආශ්‍රයයක්. ඒ සායික කාලේ අපේ බුදුමහමුදුරු කෙරෙහි සාම කරනවා අපි පුරාගෙන. බලවත් ප්‍රසාදයෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, ආර්ය මාත් අන්නේ සංගය අංශය කෙරෙහි ගෞරවයෙන් අපි ක්‍රියා කරන්න ඕන. මේ ලොකු අර්ථයෙන් වෙන්නේ. පින්නතේ නැති සියලුම දේවල් කිසිම දෙයක් මහා දුකක් වෙන්නේ නැහැ. ඒවා කලින් කලට වෙනස් වෙන ඒවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය බුදුරජාණන් මහරහතන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් උනේ. උන්වහන්සේ දිවිගේ අවස්ථාවල වැඩම කරන දිවි ලෝකවල. දිවි ලෝකවලට දිවි බලෙන් වැඩම කරන බුදුරජාණන් මහරහතන් වහන්සේ දිවි ලෝකෙන් අහනවා මොන අකුසලද මොන කුසල කරලද මේ ස්වර්ගය ලබලා තියෙන්නේ කියලා. මේ දිවි සම්පත් ලැබුවේ මොන දුකක් කරන්නේ කියලා දෙවියන්ට සාකච්ඡා කරනවා. සාකච්ඡා කළ මිනිස් ලෝකේ නැවිල කියනවා මෙන්න අහවල්ලා මෙන්න මේ වගේ දෙයක් කම් කරලා අහවල් ස්ථාන ඉන්නවා කියන මේ විස්තර මානසික ලෝකයට කියනවා. සමහර මිනිස්සු මේක පිළිගන්න අකමැති නම් මුගලන් ආන්දර කරන්නේ ඊයේ පරිදි මාතීපිය විමානයේ මම මිනිස්සුන්ට පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේ යන අවස්ථාවලදී සමහර අපරාධ ස්ථාන යන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඊට පස්සේ මේ ස්ථාන වලට වැඩම කරලා මේ අපරාධ ස්ථානයේ ප්‍රශ්න කරලා කොයිනම් යන්න සම්බරවද මේවත් යදි විදිහට ඉන්නේ කියලා. අපරාධීන්කට හේතුතුරුත් ලැබෙන මාස්ත්‍රෝක වේල කියනවා. එතෙන් ඉතින් මේ කිවිල අපරාධ දෙලේ නැති නාමෙ මෙහෙම නාමෙ කියනවා වගේ අපරාධනා කරන දැන් ඉතින් දුක් වෙනවා කියනවා. එතෙන් මෙල මිනිස්සු මේවා පිළිගන්න අකමැති නම් අවිස්වාස කරනවා නම් ඔබලා අඳුර කරලා ආවා මේ මට අපරාධ දෙන්නාන ඊර්ෂි බලෙන් මිනිස්සුන්ට තේරෙනවා. මේ නිසා පිළිගන්නේ මුලින්ම අඳුර සමග අන්‍යයන්ටයි නැති දුක්ක්යක් තිබුණා. මුගලන් මාමුදුර තමයි බොහෝ විට මේ මිනිස්සු අකුසලෙන් මුදවලා කුසලයකට යොමු කරන්න පෙරපුරාණ කටයුතු කළේ. ඒ නිසා මුගලන් මාමුරණ බොහෝ හතුරු හිටියා. නමුත් මුගලන් මාමුදුර තමන්ගේ මේ කාර්යපතේ නැවැත්ුවේ නැහැ. උන්වහන්සේ අවසාන මොහොත දක්වාම මේ තොරතුරු මේ මානසික ලෝකයට ඇවිල්ලා කිව්වා. කියලා මේ දුක් මේ කුසලය අකුසලයෙන් කියන දෙකේ වෙනස ලෝකයක් සඳහන් කරනවා. පින්නදී අපිට බොහෝ විට හිතෙන කුසල කරලා පරලොව ප්‍රතිදාන වෙනවා. අපුසාරකලක කරලෝයි දෙවිදිනා කියන කෙනෙක් විතරයි අපිට මතක් වෙන්නේ. නමුත් ඉන්න තුනේ කුතරාපුත්‍ර දෙවි විපාකයේ ආයතනයේ මේ ජීවිතන කාලෙම දෙකට ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ජීවිතන කාලේ වැඩිපුර කුසලින අපි අපේ ළමයි කෙනෙක් නම් අපි අපේ සාර්ථක ඉලක්කතර යන්න පුළුවන් කුසලයක බලවෙන කෙනා. ඒ වගේම රැකියාවක් සාකරන කෙනෙක් නම් අවස්ථාවක් තමයි සමාජයෙන් වැටෙද්දී පරිලම් තේලියක් කරනවා නම් තමයි යුතුය කියන සිද්ධියට යන්න පුළුවන්. ඒ නිසා මේ කුසලයේ අයිතක් නිරවටයි කියනවා. ඒ වගේම යම් කෙනෙක් ප්‍රාණ ගන්නා ව්‍යවස්ථන් මෙලවදී කරනවා නම් ඒ කියන්නේ ආදීනවා කියන තුනේ මෙලවදීම දැකලා ගන්න පුළුවන්. මෙලොව ජීවිතයේ දෙලින් හරනවා. මට යහපත් මිතුරන් තමයි කියන්නේ තමන්ගේ ඥාන වෙනවා. ඇතැම් විට දුර දරවත් අනාගතයේ අපරාධින් අපහාස කරනවා. ඒ වගේම තමන් පරිහම්බ කරපු දේවල් විනාශ වෙල යනවා. ලෙඩ දුක් වැඩි වෙනවා. බොහෝ සම්පාදකයිතව තමයි ජීවිත ගත කරන්නේ. ඒක තාක්ෂණික විඥාන ජීවිතයේ වැඩි ප්‍රබල කර ගන්නට ඕනේ. කුසලයක පරිණත වන ඒ කුසලයේ ශක්තිමත් වෙනකොට අකුසල ශක්තිය දුර්වල වෙනවා. බොහෝ දෙනෙක් පිටතින් ජීවිතයේ කරදර වුණා එනකොට ඇතැම් විට හඳහන් හැම විපාකද නැත්තම් හඳහන බලනවා. හඳහන් බැලුවම මොකද කියන්නේ? දැන් අපේ කාලයක් දැන් අවල්වහල් තීක්ෂණ කරන්නේ කියලා. ඇතැම් විට මොළේ තීක්ෂණ කරන්නේ කියලා කියනකොට කියනවානේ අපේ කාලය නැහැ, වෙලා නැහැ, අපේ රැගෙනස් තා කියනවා. අපිට ඉගෙන කියා ගන්න තියෙනවා ජීවිතේ වැඩපළ වැඩි ඒ නිසා එන්න කියන්නේ නැහැ නේද. නමුත් අපල කියලා කිව්වදී දින 21ක් පූජාවක් කියන්නේ දැන් මාර කරතුලක් ඉදිරියේ තියෙන කියලා කිව්වදී එතකොට නම් අපිට කාලය තියෙනවා නේද. එතකොට දැන් දින ගණන් කටි ගණන් යන ගැටි පූජා කරනවා. දින මතක තියා ගන්න නිතරම අපි කුසලයට බලව නිතර තින්කම් කරමින් ජීවිත රැස් කරනවා නම් ජීවිතයේ දින තුන අමුතු වෙන අපර කාලයක් කියන්නේ නැහැ. නිතරම සමාන කුසලයේ පරිණාමය කුසල විපාකයන් බාරෙන්නේ කුසල විපාක ශක්තියයි ශක්තිමත් වෙන්නේ අකුසල කාර්ය දුර්වල වෙනවා. ඒ නිසා ජීවිතයේ අසතුටු කෙනෙක් වැඩිපුර සතුටින් සැනසීමෙන් ජීවත් වෙන කැමති නම් වැඩිපුර ධනාවේ තියෙන අවධානය. ඒ වගේම හැකියා අකුසලෙන් දුර වෙන්න මේක තමයි සමාජ මෙලොව ජීවිතයේ වඩාත්ම සතුටෙන් ගත කරන් තියෙන මාවත වෙන කෙටි මාර්ග නැහැ. ඉන්නේ ආදා මාතුපාස්නාන්තරා රැකේ නම්මදින ගන්නවා නා අන්තරිච්චේ නසමුත්තමයේ නසපතානං ජීවරං අවිස්ස නවි යතිතෝ ජගති ප්‍රදේශෝ යක්ඛිතං මුංචේ දපාකම්ම බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරනවා කර්මයෙන් බේරෙන්න යකි තිස්සාරයක් තියෙනවා නම් අකුසල කර්මයේ සමාපදාව අකුසල කර්මයෙන් බේරෙන්න ඉස්සාරයක් තියෙනවා නම් ඒවනිස්ථානිය නැත් අන්තරිච්චේ අහස්සේ නැහැ අන්තරිච්චේ නැහැ නැතම සමච්චේ මුහුද මැද නැහැ. ඒ වගේම ගල් ගුහාවක මැද කුමරේකවත් නැහැ. ඒ දී සඳහන් කරනවා යම් කෙනෙක් අකුසල ධර්මයක් කරොත් ඒ අකුසලයේ විපාක අහසෙහි ගියා. කාරණේ වැඩි ගියා. ඒ වගේම යම් කිසි උහාවකට ගියා තමයි මේ කාරණේ විපාක දෙනවා කියන්නේ. මෙන්න මේක ඇතුළේ මෙතන මේ ගාථා ගන්න. මේ ගාථා දේශනා කරන්නේ තුනේ ශ්‍රාවකයන් වහන්සේලා කල්යන් කීපයක් විවිධ දිශාවලින් බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ඒ හැමෝටම ස්වාමීන් වහන්සේලා ඉගෙන ගමනේදී අතරමඟදී විවිධ දේවල් මේ ස්වාමීන් වහන්සේලා දැක්කා. අන්න ඒ දැකපු කරුණ මොල් කරගෙනයි මේ ගාථාව දේශනා කරන්න හේතුනේ. ස්වාමීන් වහන්සේලා කීපතාව නැවතී ගමන් කරන්නේ දුරු අම්බුහාමින්නාවතුන් දැන් ආයේ මේ ස්වාමීන් වහන්සේලා. එන ගමනේදී උන්වහන්සේලා ආපහු වැඩපතරකෝ නැමෙදී එක්තරා අනුරාග පිළිවන. මොකද මේ අතර උන්වහන්සේලා වැඩනකොට නැව මොකද මැදදී නැවතුන එක පාර. ඒ අවස්ථාවේ නැදේගේ යාත්‍රිකයන් බැලුවා මේ නැවේ මොනක් දෝෂයක් තියෙද කියලා. ඒ අවස්ථාවේ උන්ට තේරිය කිසිම යාත්‍රික දෝෂයක් මේ නැවේ නැහැ කියලා. ඉස්සර කාලේ දෙවි කඩහසක් තමයි පිටුපිට මොකද ගමන් කරන්නේ නැව ආදී මොන යාත්‍රා මොහොත මැදදී නැවතුනකොටින් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා නැවේ කවුරුහරි අපතල දහම් කරපු කෙනෙක් ඉන්නවා කාර්යකාරී කෙනෙක් ඉන්නවා එයා නැවේ මැනි කරන්න ඕනේ කියලා. අන්නේ අදහස් අනුව නැවේ ගමන් කරුවා කියන්නේ කලා කවුරුහරි කෙනෙක් කාර්යකාරී කෙනෙක් අවාසනාවන්ත කෙනෙක් මේ නැවේ ඉන්න ඕ මේ නැවේ මැනි කරන්න ඕනේ කියලා. ඒ සඳහා මොකද කළේ නැවේ කියන කුටපත් ඇද්දා. කුතුමාට කරන තෝරගන්න උත්සාහ කරන්නේ කවුද මේ අවස්ථාවට කෙනෙක් කියලා. බලකොට පිළිතුන කුතුමාට දෙන්නකොට කාර්යයේ කුතුමාතාවේ නැවේ ගමන් කර ප්‍රධාන නාවිකයෙගේ භාර්යාවට තමයි මේක ආරම්භ. ඒ නිසා නැවේ නාවිකය කැම්පුණේ නැහැ තමයි භාර්යාව උත්තර දාන්නේ. ඒ නිසා දෙවි වස්වරක් කුතුමාට යනවා. දෙවි වස්වරේදී පිළිතුන අර කැනැත්තියමයි ආවේ. තුන්වෙනි වතාවට බැලුවොත් තුන්වෙනි වතාවේදී අර කැනැත්තියමයි කුතුපතට ලක්ුනේ. මේ අවස්ථාවේදී ඇරි අනිත්‍ය උත්පෝෂණය කරා කොහොමද මේ තැනදී අයින්දරාව නැත්නම් අපට මරණ සත්‍යයෙන් දෙවන්නේ කියලා කෙසේ හෝ මේ තැනත්තා නාභිකය මොකද කියලා අහන්නත් හරි මේ තමන්ගේ මහරියාව හොඳට දැනගන්න. දැන් මේ එකක් නෙවෙයි මහරුකෝ බරක් තියෙන දෙයක් මේ කාන්තාවගේ හිතේ ගැටගහලා තන හිතට ගන්න මොකද අර හේතුනායි තොපාරම් බැරෙන්නේ කියලා ඉතින්. මෙන්න මේ විදිහට කාන්තාව මුකට යන්නේ කාන්තාව ජීවිතය පිටපත් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ පිටියක් මතක තියාගෙන බුදුහාමුදුර හමුවෙනවා. ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේලා කණ්ඩායම අපිට වැඩම කරනකොට උන්වහන්සේට ගොඩ දෙකෙන් වැඩි. මේ ගොඩ දෙකෙන් වැඩි ස්වාමීන් වහන්සේලා එනකොට උන්වහන්සේලා දැක්කා එක්තරා නිවසකින් නිවසක පුත්තියෙන් අහකට දෙවියන් ගිහිල්ලා අහතේ යන අවස්ථාවේදී අහසෙහි ගමන් කරමින් සිටිය කුරුල්ලෙක් පස්සියේ මෙන්න මේ ගිනි කැබැල් අහු වෙලා ඒ පස්සියගේ පස්සිය ගිනි අරගෙන එහෙමම පිස්සිලා වැටෙනවා දැක්කා. මේ සිද්ධියක් මේ ස්වාමීන් වහන්සේලා මතක තියාගෙන ඒ වගේම ස්වාමීන් වහන්සේලා කණ්ඩායම වරදක මාර්ගයේදී බුදුහාමුදුරු සමිනා ඒ ස්වාමීන් වහන්සේලා මෙහි වෙන අවස්ථාවේදී එක්තරා ආශ්‍රියක් ගත කරන සිද්ධ වුණා. මේ ස්වාමීන් වහන්සේලා එක්තරා ගරුහාව කරා ප්‍රේරිත කරා. ගරුහාවේ ආශ්‍රියේ අවස්ථාවේදී එකපාරම පිණිසුනි තවත් ජනක් ඇවිල්ලා මේ ගරුහාවේ දොරටුව දැක්කා. මේ ස්වාමීන් වහන්සේලා උපරිම ශක්තිය යොදලා උත්සාහ කරන්නේ කරයි කරන්නේ. නමුත් දින හතක් යනකම් මේ ස්වාමීන් වහන්සේට බැරි මේ ගායනා කරන්න. දවස් හතක් නිරාහාරව දැඩි වෙහෙසට පස්සේ උන්වහන්සේ හිටියා. දවස් හතෙන් පස්සේ ඉදේම මේ ගායනා. උන්වහන්සේට කොහොමද බොහොම ආහාරය ශරීරේ ප්‍රබුද්ධමත් කරගෙන බුදු ආශ්‍රයට ආවා. මෙන්න මේ කායිකයන් කීයේදම මෙත්තිත් අනාත්මික වටිනාකම බුදු ආශ්‍රයට ආවෙන්නේ නැහැ. බුදුහාමුදුරන් අහන ස්වාමීන් අපි මෙන්න මේ වගේ අත්දැකීමකට සම්බන්ධයවා. ඇයි මේ වගේ සිදුවෙන්නේ හේතුව කියන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේට සුවිශේෂී කියාවක් තිබුණා. යම්ක කර්මයක් විපාක වෙනවා නම් කෙනෙකුට ඒ කර්මය පිළිබඳ උන්වහන්සේ පැහැදිලි අවබෝධයක් තිබුණා. කොමන කර්මයක් කළොත් ඒකම ආර්ය වෙන විපාක දෙන්නේ කියලා. පරමයේ මාර මොහොතකට ආව කාර්යතාවක් පිළිබඳව අධ්‍යක්ීමට අධ්‍යක්ීම ලැබතු අතර මොහොත මාර්ගයේ නැවෙන ආකාරයෙන් වහන්සේලා තම දැකපු සිද්ධිය ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ඇයි මේකට හේතුව කියලා. පින්නතුනේ කාර්යතාව මේ ඉස්සලා භාගයක ඊටම වර්ග සම්ප්‍රාප්තියේ ධනවත් ඉවසක කාර්යතාව පිළිබඳව කියනවා. මේ කාර්යතාවෙන් මේ අවස්ථාවේදී ගෙදර සුරතේට පරිලෙක් ඇති කළා. මේ කාර්යතාවට මේ බලවත් ආදරේක. එනිසා බලය යන්නේ මේ පාණිගියේ යන්නේ නැත්නම් මේ බලත් ගමන් කළා. මෙහෙම යනකොට දකින්නේ බොහෝ විට මේ නැහැ මේ කිදී උතුරු විතුරු කරා. මේ බලය ගෙදරට ගිහපස්සේ යනකොට මේ කාර්යතාවට මේ කිදී කතා කිව්වා. මේ කාර්යාව හිතුවේ කොහොමද සංවේගයකටපත් වුණා. හරකටපත් වුණා. ඊට පස්සේ තීරණය කරා මේ බලයෙන් බේරෙන්න කියලා කුසේ ඒ නිසා බලයට හොඳ දඬුවමක් දෙන්න ඕන කියලා මොකද කළේ? බලයේ හරේ කරක් දැකගහලා බලය උදාගෙන දැන්. මෙන්න මේ අපතේ හේතුවෙන් පින්නතුනි බොහෝ කාලයක් ඇය දුගතියේ අපායේ දුකින්ද. අපායේ දුකින්දලා නැවත මේ තැනැත්තිය මනස් ලෝකේ නාව මනස් ලෝකේ ඇවිල්ලා පිරිසිදු මේ කාර්යයේ නැවතත් ජීවෙනවා මේ. දැන් සමහර විට මේ වෙනකොට හිතෙනවා අපේ ජීවිතේ අපේ ජීවිතේ නොයෙක් විදිහේ කරදරවලට පත් වෙනකොට මේ ආමතරු කාර්යය කියලා. නමුත් වෙනස මතක තියාගන්න අපේ කරපු බලවත් කර්ම වාස්තේ කියව නැහැ මේ ඉන්නේ. මේ බලවත් කර්ම වල විපාක මිදින්නේ අපරාධක වෙනවා. දැන් අපි නම් කිසි කර්ම සත්‍යයක් පිළිනාන විදිහේ අපරාධක තත්ත්වයේදී ගෙවලා ඉතුරු වෙන අන්තිම හරිය තමයි යන්නේ. උදාහරණයක් කියලා කිව්වොත් මුගස්සපැත්තට අපි ඇතුළු වෙනකොට අද ඔක්කොම ඇතුළේ වර්ගයේ කෙරවන විතරක් යාත්‍රා කරනවා අපිට පේන්නේ. අනිත් මේ වගේ තමයි මනුස්ස ලෝකෙ ඉන්න ඇට ජීවිතේ මාර්ග අනුකූලවටපත් උනන් ඒ අනුකූලත් පිළිබඳ කාරණේ ඉතාම අල්ප ස්වභාවයක ජීවිතේ. අපේ කුසලයේ ඉතාම බලවත්. ඒ කුසලයේ බලවත් නිසා තමයි මෙවැනි මිනිස්සුන් අපි ඉපදෙන්නේ. නැත්නම් මේ සාහනභාවයෙන් එනවා කෙනෙක් නිසා තමයි අපට දැනෙන්නේ. එතන මෙන්න මේ කාර්යාවක් කරකතු අපතලෙන් අනුරෝධව බොහෝ කාලයක් අතර අවීච්චි දුක්ඛින්දා දුකේ මාත්‍රෝකට ඇවිල්ලා දැන් මේ ආස්වාදයේ නාරක්ම මේ කාර්යාව අරගෙදී ඉරමකට මුන්නේ. ඒ කාර්යය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒ වගේම මෙන්න මේ දෙවෙනි අවස්ථාව තමයි අර පාණේ ගමන්ති ලැබකොට දැක්කා අර පාක්තියේ මහතේ නම කරනකොට පිටහෙනකොට අර ගිනි දැක්කට වෙලා ඒ පාක්තිය ගිනි අරගෙන ඉන්න වෙලාවක් තිබ්බේ. මෙන්න මේක හේතුවත් මහන්සේ දේශනා කරනවා. මනස ලෝකෙ කියේ කරාගෙන කටේදී මේ පුද්ගලයාට ගමයන් සිටියා. මේ පුද්ගලයා ගමයන් උපයෝගී කරගෙන මේ විදියට කර්මාන්ත සිද්ධ කළා. ගොවිතැන් ආදී කරා. මෙහෙම කරගෙන මේ පුද්ගලයා තෙහිදී ගමයන් මේ එක ගමේ මයිට් දෙවියා. මේ ගමයාට ශරීර සෞඛ්‍ය දුර්වල වුණා. තියෙන විදියට වැඩ නොකරන කටට පත් වුණා. බාරතුනාගේ ගොවිචතරන් බැරි විදිහට මේ සත්‍ය දුර්වල ප්‍රාණපත් වෙන්නේ මනුෂ්‍යයා කොහොම අප්‍රකට කෙනෙක් මේ අපරකලේ මේ අර්ථකථනයෙන් නොයෙක් විදිහේ පොරොන්දු ආදී එකතු කරලා ජීනගෙන දේවල් ශරීරයේ ගැට ගන්න මේ ගවයාව මරණයට පත් වෙනකින් කියලා. මෙන්න මේ විපාකයකට පිළිවෙල සත්‍ය බොහෝ කාලයක් මේ නැහැතා දුකින්දා. අවීචියේ බොහෝ කාලයක් දුකින්දා. අවිචි දුකින්ද ඇවිල්ලා තමයි මේ පස්සේ පොලිස් පිළිසඳතාවක් ගාවෙකට ආවේ. දැන් අවිචි දුකින්ද එක විදිහට එන්නේ නැහැ කියලා තමයි මේ පිළිසඳතාවක් ගාවෙකට මේ පස්සේ එන්නේ. එතරම් ආත්මවාදී දහස් ගන්න දුන්නේ නැහැ. එහෙම තමයි මේක මානසික ලෝකයට ආන්නේ. එතකොට මේ පිළිසඳතාවක් අවස්ථාවේදී අර විපාකයේ අල්ප කොටස දැන් මේ විදිහට අවස්ථාවක් නේ. ඒ කාරණය බුදුරජාන් වහන්සේ සඳහන් කළා. ඒ වගේම කියන සාරස්වාමී මහත්මයා මහත්මවා වරහත මාර්ගයේ අවස්ථාවේදී ගල්ගුහා වහිර වෙලා හිටියා. ඒ පිළිබඳව කාරණයක් බුදුහාමුදුරේ දේශනා කරා. මොකද කාරණය පින්නතුනි මේ හත්කම් මේක ඉස්සෙල්ලා අපහාරයක් යාවා නැහැ කියලා. යහදාමයකින් අවස්ථාවේදී හත් වෙන බොකළු ළමයන් වෙන විදිය බොකළු දරුවන් අතරින් සිටියේ ළමයන් පරණයක් හැටියට හිටියේ ළමයන් පරණයක් හැටියට ඉන්න මේ හත් වෙනා දින සත්තුන්ට කැම දෙලේ දින අවස්ථාවේදී මම සැලැස්සා මේ මොකදද ඇතුළෙන කිසියම් කටේ සැකර මොකද කළේ ඒ කතාව අපට ඇතුළුනට පස්සේ උමසේ ඇතුළෙන ස්ථානීය පොළොවට ගාන ගැහුවා මේ කතාවට එළියට ගියේ දැන් මෝ දවල් වෙනා මේක තනේ මෝ හිතුවා අවසානයේ ගමෙන් දිහරගෙන යනකොට අයි මේ කයින් කරමු කියන මතයෙන් තමයි හිටියේ නමුත් කොහොම හරි මේ යකනේ කමතුද දැන් මේක විහිළුවට හැදේ මේක කකුන්ට ආනය කරන අනන්ත නෙමෙයි කලේ මේ උඹට ඇතුළුවෙච්ච මේ කතාවට පොඩි විහිළුවක් කරන්න ගන්න මේක කලේ නමුත් දවස් හතකට අන්තයෙන් මේකට මතක් වෙලා ඉවර කොහොම හරි මේක අයින් කරමු කතා ඇරෙන්නේ නැහැ කතා බොහොම ආරෙන් ඉන්නේ කියලා දෙන්නට දෙන්නේ අපතේ හැටියට මේ කතා නොමර රොලිසා මේ අය අපාදකුනේ නෑ දුකදි ගන්නුනේ නෑ නම මේකට අපතේ හේතු වෙන තමයි සතර ආස්වා බොහෝ ගණනක මේ වගේ දෙලවීම් මත ලක් වෙනා කියන මෙන්න මේ කාරණා සඳහන් කරලා පිටුතුනි මෙන්න මේ වගේ කාරණේ පිළිබඳව විස්තරාම ගැඹුරු විස්තරයක් උදාමයි සඳහන් වෙනවා එතෙන් මේ අපට හිතන්න අවශ්‍යයි කාරණේ ගැන බුදුදහමේ සඳහන් කරලා තියෙන තියෙන අචින්තනීය කාරණා කියන්නේ පිළිබඳව අචින්තේ ධර්ම කියලා සඳහන් කරනවා අචින්තේ ධර්ම කියලා කියන්නේ තිසර අවසන් කරන්නේ බැරි ධර්ම කාරණා කියන්නේ තිසර අවසන් කරන්නේ බැරි ධර්ම කාරණා හතර ගැන ලෝකේ සඳහන් වෙනවා ඒ තමයි එක කාරණයක් තමයි බුද්ධ විචේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ බුද්ධ විචේ කොටස් තේස්තර ගැන අපිට මෙතන අවසන් කරන්න බෑ ඒ වගේම තමයි මේ ලෝක විචේ ලෝකයේ කෙනා නම් විතර අවසන් කරන්න බෑ ලෝකේ ග්‍රහ ලෝකාලයේ විතර අවසන් කරන්න බෑ ඒ වගේම ධ්‍යාන විදියේ නැත්නම් චිත්ත විදියේ ඉත ගැන විතර අවසන් කරන්න බෑ හතරේ කාරණේ තමයි තියෙන්නේ අපි මේ සාකච්ඡා කරන කර්ම විදියේ කර්මය ගැන අපි අමුතු ප්‍රමාණයක දැනගන්නවා නම් කර්මය ගැන විතර අවසන් කරන්න බෑ කර්මය ගැන පිළිසිඳ ගැනීමක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි රහතන් වහන්සේ අවිද්‍යාලාදී සියලු පිළිති වියමත් රහතන් වහන්සේ කෙනෙකුට කර්මය පිළිබඳව තියෙන අවබෝධයෙන් ඉන්නයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තිබෙන එක්තරා ආදි වහන්සේ කෙනෙක් මේ කාමයේ වහන්සේ එක්තරා දිනයක එක්තරා දවසක් ළඟ සිටියා වතුර නාමයේ. මේ කාමයේ වහන්සේ වැඩමින් ඉන්නකොට පාත්‍රයේ සිවුරු ටිකයි ඔක්කොම ගොඩ තියලා මේ කාමයේ වහන්සේ නාමයේ සිටියා. මෙහෙම මේ අවස්ථාවේ පිටුදුනේ ඊට කලින් දවස් තොරකම් කරපු තොරේ රාජපුරුෂයන්ගේ ඒකරා අල්ලන පසුපසින් වාගෙනෙද්දී මේ පුරාකලයේ දුවර ගිහිල්ලා මේ පාමේ මහත්තයගේ පාත්‍රය සිරවල් මෙන්නේ තොරකම් කරපු දේවල් සංගවලා මෙයා ඈතට දිවන්න ගත්තා. පිටුපස්සෙන් ආපු රාජපුරුෂයෝ බැලුව වටේකේ කවුවත් නැහැ. තොරහල්ලා කියලා තොරව කොටට දුවද කියලා හිතාගන්න බැහැ. බන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ දිනුර ටික පාත්‍රයක් ගන්නකොට අර රත්තරන් දෙක තියෙනවා. බඩු පාත්‍රයක තියෙනවා. මේ රාජපුරුෂෝ කල්පනා කර අනිවාර්යෙන්ම මේ ආසුව තමයි මේක හොරකම් කළ දැන් මේක වාර අපුරට පැන්නේ නාමි නීති කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ අලගෙන ගියා රජතුමාගේ ළඟට. රජතුමා තීරණය කළා මේ පාත්‍ර වහන්සේව උල තියන්න. උල තියන අය නැතුව මේක හඳන්නවා. ගැට පිටපස්සට තියෙන ගැට ගන්න මහත්කී උලට පිටවල මේක නෑ තියෙන පිටපස්සෙන් ඒ පිටුර යන විදියට ඒ උල යන විදියට මේ පාස් වහන්සේ වෙනතුනේ මේ නොකර වරක් අපෝ මියිපද සාමි මහත්තේ කියන බුදුරජාණන් වහන්සේ එල්ලිගේ දැක්ක ගැතර ජනතෝ මහත් යහන්සිම වැඩම කළා මේ උල මත ඉන්න සාමි වහන්සේට අහන්සිලි අහන්සිලි දීම බලකියුවා වේදනාපස්සනා බල කරගෙන අනිත් සංඥාෙන් බල කිව්වා ස්වාමීන් වහන්සේ ඉස්හාව ප්‍රඥාවන්ත කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත මුල මත ඉඳීම රහත් කරලා පිළිගන්න බැහැ මෙන්න මේ කීය දැකලා තියෙන පිළි මේ කීය පිළිමදව ආරක්ෂ වෙච්ච ස්වාමීන් වහන්සේලා ධර්ම සභා මණ්ඩලයේ මේ ගැන සාකච්ඡා කරා ස්වාමීන් වහන්සේලා කියනවා අනික බලන්න කොච්චර අසාධාරණයක් සිදුවුනි කිසිදු වරදක් නොකරපු මේ ස්වාමීන් වහන්සේ මේ මරණ කහුණා මේක ලොකු අසාධාරණයක් කියලා සඳහන් කරනවා. ධර්ම සභා මණ්ඩලයේ රැඳිච්ච ස්වාමීන් වහන්සේ කතා කළේ හිමයි. බුදුරජාණන් වහන්සේ පින්තුනේ මේක නාරක් වුණා. දැන් ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? මේක ලොකු අසාධාරණයක් කියලා නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහායන මෙතන කිසිම අසාධාරණයක් නෑ. කිසිම අසාධාරණයක් නැහැ. අසාධාරණයක් අපිට පිළිදී බබින් වෙන නිසා. මේ ස්වාමීන් වහන්සේ මේ වගේම වැරදි වැඩක් කළ තුරු මේ ඉස්ලාමයි. මේ වගේම නිර්දෝෂී කෙනෙක් වර්ධන ලක්ෂණ දින මේ ස්වාමීන් වහන්සේ ඊට කන්නේ. ඒ නිසා ඒකට gadula මේ ලැබුණේ කියලා අපිට කතා කරොත් දෙන්න දැක්කෝ. ඊමෙතේ සමහර ළමයි උපදින ආවාදික වෙනවා. සමහර ළමයි උපදින ටික තරක් යනකොට මොනේ කියන අසුබෝධ පස් වෙනවා. අපි මොකද කියන්නේ? අපි කියන බලන්නේ අනිත්ක කියන ආහාරවත් වාදාස් කරුන්නේ කියන මේ ළමයා. මේ ළමයි ලොකු අසාධාරණයකට ලක් වුණා. කියලා අපි අහන්න කියනවා. අපි මෙහෙම කියන්නේ පින්නතුනේ සතර ගැන බලය ගැන රටක් නැත්තා. නම් පින්නතුනේ ධර්මානුකූල බලකොට මේ ලෝකේ කාටවත් අසාධාරණකම් සිදු වෙන්නේ නැහැ. යමෙකුට පුළුවන් වෙනස් වෙන කොට අසාධාරණයක් කරන්න අලුත් ධර්මයක් විදියට. නමුත් මේ කර්මයක ලක්ෂණ කියලා පින්නතුනේ ඇතැම්කට මේක සමගාමී කර්මයක් අතීත ආත්මවලට කරලා නැන්නේ දෙයක් ලක් වෙන්නේ. දැන් මට කාගේ මොහොනේ කියන මාධ්‍යවලින් මේ දේවල් පිළිබඳ කතා පරිස්සම කරලා තියෙනවා. මිනිස්සු නෙක් විදිය කර්ම වලට පත් වෙන කෙනෙකුට නෙක් විදිය විපාක වලට අධ්‍යක්ෂකට විතර පාන ඊට සමානයි කර්ම කරලා තියෙන්නේ. ඒක වර්තමානයේ අලුතින් අතිමනෝ විද්‍යාවේ විද්‍යාත්මක වෙලා තියෙන මාන විද්‍යාවට සමානයිම මේ අතිමනෝ විද්‍යාවේ එක්තරා අනාවරණයක් කරගෙන තියෙනවා. ඕම් කියනවා මොකද්ද? යම් කෙනෙක් කිසියම් කර්මයක් කරනවා නම් ඒ කර්මයේ සමගාමී දේවල් ලැබුණු විදිහට සමානක ඇති වෙනවා. දැන් යම් කෙනෙක් ඉතරම අනිකට උදව් කරනවා නම් උපකාර කරනවා නම් පිළිහෙට වෙනවා නම් ඒ උපකාර කිරීමෙන් ලොකු විදිහට ලොකු අවකාශයක් සමාගෙන ඇති වෙනවා. ඒ අවකාශයේ පිරෙන බාහිර දේවල් සමාගෙන ඇති. දැන් එක්තරා ස්ථානයක වාතය අඩුපාඩුවකින් එතෙන්ට වාතය දෙන්නේ මෙතනින් වාතය එනවා. මේෙන් වතුර පාන්නේ දැන් ගත්තොත් ඒ සමගාමී වතුර පිළිෙන වෙනස් වෙන කිංචනික වෙනවා. අන්න ඒ වගේ තමයි පිටුතුනි. අපි යම් කර්මයක් කරනවා නම් ඒ කර්මයේ සමගාමී ඉඩක සමගල ඇති වෙනවා. ඒක පිළිෙන බාහිරින් එනවායි කියලා බුදුදහම මෙහෙ කියන්නේ. බුදුදහම මේක වෙනවා වචන වලින් කියලා තියෙනවා. මේක කියන්නේ අදිමන විද්‍යාව කියන දේ. පිටුතුනි අදිමන විද්‍යාව කියනවා සමාය පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ කියනවා පිළිගන්නේ. බුදුහාමුදුරුවෝ කියපුවම වටිනායි මේ විදිය පරීක්ෂණ කරලා එනකොට අපි ඇයි පිළිගන්නේ? දැන් බුදුහාමීට කියවත් ගානකට කලින් මේ දේශනා කළා තියෙනවා. ඒ වගේම මනෝවිද්‍යාවෙන් කියනවා යම් කෙනෙක් කනිෂ්ඨයන් විතර කරදර කරන, හිංසා කරන, ගැටළු වැඩි කරන, ජීවිත බාධා වැඩි කරනවා නම් ඒ වගේම හිතක සමාජල ගැටි වෙනවා. සමාජ ඒ වගේම පාදිනේ කරදර දෙක සමාජ එනවා කියන්නේ. මේක තමයි පිළිතුරු බුදුහා දේශනා කරන්නේ. තමා යම් කිසි පිළිවෙත වපුරන්නේ ඊට සමගාමී ඵල සමානින් ලබනවා කියලා. ඒ නිසා පින්නතුනි සමන් නීරෝ විඳින කැමති නම්, විකාශරි ළමයි කැමති නම්, ඌතරලම් හදවත ඉගෙන ගියාගෙන මොද සත්‍යයන්ට පත් වෙන කැමති නම්, සමන් කරන්න ඕන ඒ වගේම කැමති වෙන දේවල්, ඒ මහත්කමක ලබා ගන්නට කැදෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කනිෂ්ඨයගේ සමගින් ඉන්නයි බේද කරනවා නම්, සතුටෙන් ඉන්නයි කියන සතුට නැති කරනවා නම්, නිරෝගීව ඉන්නයි කියන රෝගී සත්‍ය නැති කරන විදිය වැඩ කර ගන්නවා නම්, ඒ වගේම කර්ම ටිකක් තමයි පාහේ ඉන්නේ. ඒ නිසා පින්නතුනි එකෙන් නිදහස් වදනක් සමාරි පිට කරියුත්තේ නැති තා අකුසලෙන් විදෙනක. අකුසලෙන් සමාර විදෙන කියනත් කය වචනයෙන් සම්හර කරගෙන කියන බොහෝ අකුසල නිකම නිදහස් කරන්න පුළුවන් කම තියෙනවා. දුවමනේ පිළිදින අපි අහතර කරගෙන වචනේ. ඒ නිසා වචනේ සහ කය කියන මේ දෙක සම්බන්ධ කර ගැනීම බොහෝ අකුසලයෙන් මිදෙන්නට අපට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එක්තරා මානකයක කියා සුඛ මානකය කියලා. සුඛමානක සූත්‍රයට අනුව මේ සුඛ මානකය දින බුදුරජාණන් වහන්සේ වැට වෙන බුදුහාමරණයේ ප්‍රශ්න මාලාවක් ඇතුවා. මොනවද අහන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකේ සමහර අය ඉන්නවා අල්ප ආයුෂ ලබන්නේ බොහෝ ටික කාලයක් ජීවත් වන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දීර්ඝ ආයුෂ ලබලා බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බොහෝ ආබාධ සහිත බොහෝ ලෙඩ දුක් සහිත ජීවත් වෙනවා. ඒ වගේම තවත් සමහර ඉන්න බොහෝම නිරෝගීව අල්පාපාද සහිතව ජීවත් වෙනවා. සුභමාර්ගයේ කියනවා තවත් සමහර ඉන්නවා බොහෝම දුර්වල නැහැ. රූපේ ඉතර ලක්ෂණ නැහැ, බලන්න ඉතර ප්‍රසාරයක් නැහැ. දුර්වල රෝගයක් දිනා ඉන්නවා. ඒ වගේම තවත් සමහර ඉන්න බොහෝම බලන ප්‍රසන්නයි, වර්තමාන රූපයක් දිනා ඉන්නවා. ඊළඟ සම්හාපනව සම්හාරයෙන් මාර්ගයේ සාක්ෂියයි බොහෝම බලපාන ටිකයි තියෙන්නේ. ඒ වගේම තවත් සමහර අය බොහෝ මහත්කම් තියෙන මහින් සාක්ෂියයි. ඊළඟ සුභමාණ්ඩේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ භාගතුමා සමහර අය අල්ප බොහොමයි. ධනිය සම්පත් තියෙන බොහොම ටිකයි. ඒ වගේම තවත් සමහර අය මහා භෝග තියෙන අය. බොහෝ ධනිය තියෙන අය. ඒ වගේම තවත් සමහර අය නීච කුලවල මහත් කුලයක පිටනයි. ඒ වගේම තවත් සමහර අය උච්ච කුලේන උසස් කුලවල ඉපදෙච්ච අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දුෂ්ප්‍රඥාය බුද්ධිය අඩුයි. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා ප්‍රඥා වාචායි බුද්ධිමත්යි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බලන්නේ මේ වගේ වෙනසක් තියෙනවා. ආබාධ සහිතයි ඉන්නවා, නිරෝගීයි ඉන්නවා, ඒ වගේම දුර්වර්ණයි ඉන්නවා, ලස්සනයි ඉන්නවා, අල්පායස් කළමනයි ඉන්නවා, දීර්ඝායස් ලබනයි ඉන්නවා, අර්ථේ සාක්ෂියයි ඉන්නවා, මහේ සාක්ෂියයි ඉන්නවා, අල්ප භෝගයි ඉන්නවා, මහා භෝගයි ඉන්නවා, සීන කුලිනයි ඉන්නවා, උසස් කුලිනයි ඉන්නවා, බුද්ධිය අඩුයි ඉන්නවා, බුද්ධිමත්යි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝකයේ තියෙන වෙනසට හේතුව මොකක්ද කියලා ප්‍රශ්න කළා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කම්මන් සත්‍යේ විභජති යකදන් ආදිවත්ින් කර්මය තමයි මේ ලෝකේ සත්‍යයන් කියන ප්‍රේණවත්ෙන් බෙදන්නේ. යම් කෙනෙක් මේ ලෝකේ මේ වාස්තු කියනක්ම තමා බාහිර කරගෙන උපයෝගී කරගෙන ඉන්නවා නම් ඒක නම් සතරම වාස්තු ඉඳහම් කරපුවයි. නමුත් කෙනෙක් අපි මතක තියාගන්න ඕන මෙලිනි බුද්ධෝ පාය පාලේක අපි මනුස්සයමත් ඉපදෙලා ඉන්නවා නම් අපේ ජීවිතයේ කොයි ආකාරයෙන් අනුපාත තිබුණත් මතක තියාගන්න මේ බුද්ධෝත්පාද කාලයේ ඒ සියල්ල වඩා වටිනවා. මේ බුද්ධෝත්පාද කාලයේ මේ සත්‍යයෙන් ප්‍රයෝජන අරගෙන අපි ජීවිතයෙන් පරමාර්ථයක් හදා අනුසුතියක් හදා යනවා නම් අර සියලුම අනුපාතයන් අපි ඉක්මවල ලබා ගන්න වෙනවා. දිනක් දෙකකින් සුමනාම් කියන දේවිය බුදුරජාණන් වහන්සේගේ කාලේ දිනක් කොමනා දේවිය තමගේ ඉහිලියක් පස්සියක් සමග අත්කරත්වර නැතිලා බුදුහාමුදුරුවෝ හම්බෙන්නවා. බුදුහාමුදුරුවෝ හම්බෙන්නවා මේ කොමනා දේවිය බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ ස්වාමී මේ ලෝකෙ දෙන්නේ කිනවා? මේ දෙන්නත් සත්‍යයෙන් සමානයි. මේ දෙන්නත් සීලයෙන් සමානයි. මේ දෙන්නත් ප්‍රඥාවෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි, සීලෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. නමුත් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. දායක කියලා කියන්නේ පන්සලකින් දායක කියලා. ඒ දායක කියන්නේ මොකද? දන් දෙන අය. දායකේ නැත්නම් එයාට කියන්නේ මොකද? අදායක කියලා. හොඳට මතක තියාගන්න. දන් දෙන කෙනාට දායක කියලා කියනවා. නමුත් අපි කාටද දායක කියලා කියනවා? නමුත් යම් කෙනෙක් දන් නොදෙනවා නම් එයාට අපිට දායක සංකේත සභාවක් වෙන්න පුළුවන්. ලේකම් වෙන්න පුළුවන්. එයා දායක කියන්නේ බුදුන් නෙවෙයි. එයා අදායක කියන්නේ. කෙසේ වෙතත් පින්නතුනි මෙතන සඳහන් වෙනවා මේ සුමනා පිටේ ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් නේද? ඉතාම වැදගත් ප්‍රශ්නයක් නේද? මොකද මේ ප්‍රශ්නේ දෙන්නේ කියන මේ වෙන කාරණා කිහිපයකින් සමානයි. මොනවද සමානයි? ප්‍රඥාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි, සීලෙන් සමානයි. නමුත් වෙනසක් තියෙන මොකද වෙනස? එක්කෙනෙක් විතර දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. සුමනා දේවි අරපාමිනි මේ දෙන අරුත ලෝකෙ ඉඳලා කියන අවස්ථාවක මේ දෙන දිවි ලෝකෙ යෝති දිවි ලෝකෙදී මේ දෙන ගැටලෙ වෙනසක් තියෙනවා කියලා. බුදුහාමරට උත්මනා දෙන්නේ. මේ දෙදෙනාම කර්තවාන්ත ප්‍රඥාවන්ත කීලවන්ත නිසා මේ දෙන්නම සුභිතාගෙන ඉන්නවා. නමුත් බීම සහ නොබීම කියන මේ කාලේ මට අර දැන් දීපු කෙනා දැන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආශ්‍රයෙන්, දිව්‍යමය වර්ණයෙන්, දිව්‍යමය සැපයෙන්, දිව්‍යමය අධිපති භාවයෙන් කියන මේ කාරණාවලින් ආර්ථික උපදිනවා. දැන් නොදීපු කෙනාට ඒ සම්පත් නැහැ කියලා. ඊළඟට මොනාදේ විහාරවත් ස්වාමීන් වහන්සේ දවසක මේ දිවි ලෝකයේ මේ දිරුව දෙන්නා ප්‍රඥාවෙන් තියෙන ප්‍රඥාවෙන් සමාන මේ දෙන්නා දැන් නොදෙනත් හදා දෙන කියන මේ දෙකින් වෙනස් වෙන මේ දෙන්නා දිවි ලෝකෙට සුත වෙන මාර්ග ලෝකයට ආවදී මාර්ග ලෝකයේදී මේ දෙන්නා ගැට වෙනසක් තියෙනවද කියලා බුදුහාමුදුරුවෝ කරනවා උතුමනාගේ කියන්නේ මාර්ග ලෝකයේදී මේ දෙන්නා වෙනසක් තියෙනවා අර දැන් දීපු කෙනා ගන්න ඕනේ කෙනාට වඩා මාර්ගයේ ආර්ථ වර්ණය කැපය බලය අධිපති භාවයේ කියන මේ කර්ම හරි හරි කියන වඩා ආදීවත් තියෙනවා. දැන් රූපේ ලක්ෂණයි ධනවත් වෙනවා. එයාට පිළිස් පරි වැඩි දන් දෙන්නේ නැහැ. දැන් මදීපු කෙනා කියන තත්ත්වයක් නැහැ. ඊළඟ ප්‍රධාන කරනවා මෙන්න මේ දැන් මදීපු සහගත දීපු කියන මේ දෙන්නා ශ්‍රද්ධාවෙන් කියන ප්‍රඥාවෙන් සමාන මේ දෙන්නා කිසියම් දවසක දෙන්නාකට මහානයි. මේ දෙන්නා මහානයි. මහණෙක් දවසේදී මේ දෙන්නාගේ අතර වෙනසක් තියෙන විදිහට ලැබුවා. ඊට පස්සේ කියන ඕතුමනාගේ මහණවත් වෙනසක් තියෙනවා. අර දැන් දීපු විනාඩ සීවර දෙන්න පාත සේනාසන ගිනම්පත් කියන දේවල් මොකක් වෙනවද? දැන් නොදීපු විනාඩ වඩා දැන් දීපු විනාඩේ වෙන ලැබෙනවා. නමුත් සීලවත් පහරේ නිසා ශ්‍රද්ධාව නිසා ප්‍රඥාව නිසා දෙන්න සුභයක් ලැබුවා. දෙන්නාම මහණකමක් ලැබුවා. දෙන්නාම තමයි සම්බුදු සාසනයක ප්‍රතිපල සමාන දුන්නා. ඊළඟට අවසාන ප්‍රශ්නයනවා. ස්වාමීන්ගේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමාන මේ දෙන්නා කිසියම් අවස්ථාවක මහණෙලින් අවස්ථාවේ දෙන්නා රහත් මොකී. රහත් භාවයේ මේ දෙන්නා අතර වෙනසක් තියෙනවා නේද? මොකද උත්තරේ? රහත් භාවයේ වෙනසක් තියෙනවද? ඒක තමයි රහත් භාවයේ වෙනසක් නෑ. රහත් කුමාර පස්සේ දැන් දීපු නැගරහත් භාවයේ කියලා දැන් නොදීපු නැගරහත් භාවය අඩුයි කියලා රහත් භාවයේ නැත්නම් ආත්මවත් ඥානෙ වෙනසක් නෑ. ආත්මවත් ඥානෙ ගැත්තේ කෙලෙස් ප්‍රහීණ කිරීමේ ඥානෙ බුදුරජාණන් වහන්සේ සමානයි සරුවත් මාර්ගෝත් සමානයි මුගලන් ආමෘත් සමානයි සීවලි ආමෘත් සමානයි සතරේදී බොහෝ දන් දී මුක්තිවල කාමඳුරත් ආත්මස්ත්‍ය ඥාණයෙන් දෙන්නා තමයි. එතෙන්ට එනවා පිළිතුරු මේ වෙනත් නම් ලෝකේ තියෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ ඒකම තීක්ෂම් කරන්නේ මා පුණ්‍යස්ස පහේ විනත බය නැති එපා කියලා නිතර පින වරණා කළා විනත ලෝකෙ මිනිසුන් මහත් කරා. දානමයන් පොණිතිගේවත්තෝ සීලමයන් පොණිතිගේවත්තෝ භාවනාමයන් පොණිතිගේවත්තෝ කියලා මේ ත්‍රිවිධ පුණ්‍යස්සය ඇතිනා ජීවිතයේ සිද්ධ කරගන්නා කියලා දේශනා කළා. දානය ගැන සඳහන් කරන්නේ පිටුදී අන්න දෝ වරදෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුබ දෝ හෝති දීප දෝ හෝති සප්පු දෝ සෝජ සප්ප දෝ හෝති යෝජනාති උපස්සයම් අමතන් දෝෂ දෝ හෝති යෝජනමස්කාතේ කියලා ගාථාවක් සඳහන් වෙනවා. මේ ගාථාවේ ප්‍රකාශ වන්නේ අන්න දෝ බල දෝ හෝති ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ. වර්ණ දෝ හෝති වත්ත දෝ වස්ත්‍ර පූජා කරනවා නම් වර්ණය දුන්නා වගේ. යාන දෝ සුබ දෝ හෝති යාන ගමන් සම්පතන් යතු කෙරෙන කර්තව නම් සැපේ දුන්නා වගේ. දීප දෝ හෝති කප්ප දෝ ප්‍රදීපාලෝකය ආලෝක පූජා කරනවා නම් ඇත්තන් දුන්නා වගේ. සෝටි සපද දෝ හෝති යෝජනා විපස්සයන් යමෙක් කෙනෙකුට නිවසක් පූජා කරනවා නම් සියස් සම්ම දුන්නා වගේ. අර මුලින් කරපු මේ කන්තියට වඩා බලවත් උත්තරයක් තමයි නිවසක් පූජා කිරීම නිවසක් හදන එකට උදව් කිරීම. ඊළඟට අවසානයේ බුදුහාම සඳහන් කරනවා අමතං ගතෝජෝ හෝති යෝධම මනසාසති. යම් කෙනෙක් ධර්මයේ අර්ථ ප්‍රාර්ථනා කරනවා නම් ඒක නැත්තා අමෘතය දුන්නා හා සමානයි කියලා දේශනා කළා. පින්නතුනි ධර්මයේ කරන අනුග්‍රහය තමයි වටිනාම දේ. එනකොට ආහාරයක් දුන්නත් උපරිම වශයෙන් තවසයි ඒක තියෙන්නේ. වස්ත්‍රයක් දුන්නත් උපරිම වශයෙන් අවුරුද්දයි. ඊමසක් දුන්නත් උපරිම වශයෙන් ජීවිත කාලයක් විතරයි. නමුත් පින්නතුනි ධර්ම මාර්ගය අවසන්නා කරලා සම්මා දිට්ඨිය ඇති කළ යම් කෙනෙකුගේ වැරදි දැක්ම නිවැරදි කරවත් තියෙනවා. ඒ නිවැරදි මාර්ගයට ආපෙච්ච දෙනාගේ මුළු සතර ගමන සාර්ථක වෙනවා. මේ පිළිතුරු ගන්නවා අසෝක රජතුමා මහා මිහිත් සංහාරයක් කළා කාලෙ දෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඝාතනය කළා. දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ආබාධයෙන් වරපත් කළා. මෙහෙම මහා යුද්ධයක් කරපු මේ අසෝක රජතුමා පිටුනේ බොහෝ සංවේගයෙන් පස්සේ කඩේ ගියා. මෙහි නවස්නාවිදර නිග්‍රෝධ පොඩිනාමුදන්ගේ බරහලා මේ ඡණ්ඩාස්ව රජතුමා ධර්මාස්ව බවට පත් වුණා. රජතුමාගේ දැක්ම සම්පූර්ණ වෙනස් වුණා. රජතුමා පිළිතුනි මහා ශාසනික අනුග්‍රහයක් කළා. මේ අසෝක රජතුමා ඉදිරිය රක්ෂණ අතුමාර දවස පිළිකළා. මේ රජතුමා තමයි ගුවන් පොදක් ආපින්න පූජා කළා. තොමේ ධර්ම සංග්‍රහණ සිදු කරලා ශාසනය පිළිසුදු කළා. ලෝකේ රටවල් 9කට බෙදෙනවා ව්‍යාප්ත කළා. ඒ වගේම පින්වතුනි මිනිසුන්ගේ විතරක්ගේ සතුන්ගේ ආරෝග්‍ය සහායයි කියලා. මහාමගේ නාමයෙන් කියලා. මහාමගේ තුත උරු දත්රෝපණය කළා අයිය නයිමේ ගිමන් හරිද. ඒ වගේම ඉන්දියාවේ නෑ සංගල කෙල්ලි පිළිකල්ලා මිනිසුන්ගේ දෙහැ කරවන සාපහාට ප්‍රධාන කළා. මේ වගේ මහා අනුග්‍රහයක් කළා කලේ සිටින්දි අර පස්සේදී සාමනීර ස්වාමීන් වහන්සේගෙන් බණ කලමේ දැක්ම වෙනස් කිරීම නිසා ඒක සාපේක්ෂව අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපේ ධර්මනේ අපේ දැක්ම අපි වෙනස් කරගත්තු තියෙන විශේෂඥ කුසලාපතර කර්මශක්තියේ වෙනසමල තේරුම් ගන්න පුළුවන් නම් අනේ ඉදාට පිළිතුරු අපට දැනග සිදු කරන ජීවිතේ අවස්ථාවන් රාශියකින් මිදෙනවා. මෙදා විතරක් නෙවෙයි අමු කුසල ධර්ම පැත්තට නැගුම් විදිහට කාර්ය ගත කරනවා. අපි දන්නවා කුසල භාවනාව තමයි ජීවිතයේ නිදාම පාර කියන ප්‍රධානම දේ. ඒ අතරේ දෙකින් තුනින් මේ කාණාදී විඳහ කරන අතරේ ඉන්නවත් වැඩගත්ම දේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් පිළිපෙන්නට ඕන. මේක තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න කාලේ අපි ලබන ප්‍රධාන අනුග්‍රහය ප්‍රධාන ප්‍රතිහාරය. එකෙන් දාර්ශනික භවනාදී පින්නා පිටකලක් අපේ ජීවිතයේ ඉන්නේ ශෝක සංකාපයකට දුක් අදින් වැටෙන්නට ලක් වෙන පුළුවන්. නමුත් පින්නතුනි මේ දුක ඇති වාසියේතුව මොකක්ද කියන එක පැහැදිලිවම අපි අවබෝධ කරගත්තොත් එදාට අපි මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයකට අපි පිවිසෙන්නේ. පින්නතුනි අපි දුක් විඳින්නේ ඇයි? අපි දුක් විඳින්නේ පින්නතුනි අපේ මේ හිත පිළිබඳව නැත්නම් අය සහ හිත කියන මේ දෙකේ සමානක වෙච්ච අපේ මේ ජීවිතයේ පිළිමලව තියෙන ආශාව හැලීම. මේක කොහොම පහකට බෙදුව දක්මේ දක්වනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන කොටස් පහ. අපේ සමස්ත ජීවිතයම මෙච්චර ඇදී මෙතන මීට වඩා දෙයක් අපේ ජීවිතවල නැහැ. යම්කා බෞද්ධ දේවල් කියනවා නම් සතර මහා බෝධි මූලයන්ගෙන් දෙන්නේ කියනකට කියන්නේ රූප කියලා. අපි යම් කිසි වේදනාවක් ලැබුවා නම් ඒ වේදනාව පින්නතුනි වේදනාවක් සමිතයි වෙනවා. අපි අනිත් දෙයක් හඳුනාගත්ත නම් ඒ හඳුනාගත්ත දෙය තමයි සංඥා කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ අපි සිද්ධ කරන පුරාතන කර්ම ශක්ති. විඥාය කියන පින්නතුනි හිත. මෙන්න මේ කොටස් පහ තමයි අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ අපි යම් කිසි රැකියාවක් කරා නම් අධ්‍යාපනයක් ලැබුවා නම් දූතකුවක් ලැබුවා නම් නිවෙන් සිටි කරා නම් යම් කිසි විදිහේ කීර්තියක් ලැබුවා නම් යක්ති විදිය නින්දා පාපයක් ලැබුවා කියලා කියනවා. මේ කියන්න අපි ඉන්න පිළි මේ කොටස් පහ විතරයි. උදාහරණයක් ඇටට කිව්වොත් ඉන්න තුනේ හරි වෙන පිළි කෑම වර්ග තියෙනවා. වර්තමාන උදාහරණයක් ගන්න තුනේ හරි වෙන කියන මේ පිළි කෑම තියෙනවා. බණිත් තියෙනවා, පාන් තියෙනවා, ඉන්දියාප තියෙනවා, ආප තියෙනවා, විස්කෝත තියෙනවා, කේක් වර්ග තියෙනවා. නමුත් මේ යථාර්ථයෙන් යන්නේ කියනවා මොනවද මේ හතර තියෙන්නේ? ඔක්කොම හතර තියෙන්නේ. ඔය ඇමරිකන් පිටිවලින් පිටිවලින් හතර තියෙන්නේ. ඒතකොට මේ පිටි කාර්යය අතුර ගන්න, නුරු ගන්න, පීඩ ගන්න, පාට වෙනස් කරගෙන, හැඩේ වෙනස් කර කර අපි මොනා කරලා තියෙන්නේ. අපි පින්න තුනේ හැම දිනම මොනවද කාට කියන බලන් ගියාම පිටි කාට දෙන්නේ පිටි තමයි දෙවිද 60 වලින් පෝෂණායි කියලා මේ කාලේ අන්නේ වගේ තමයි තියෙන්නේ නම් ජීවිතේ සාහස්ත්‍ය කියලා කියන්නේ මොකක්ද දේශනා කළා ධම්මචක්ක සූත්‍රයේදී පළවෙනි සූත්‍රයේදී කාන්ති කියන පංචකාරණ සංග්‍රහ දුක්ඛ කියලා. කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පංචකය දුක කියලා කියන්නේ. ඒසත් හැබැයිසම අපට අවබෝධ කරගන්න පුළුවන් නම් මේ පංච දුක ඇතිවන්නේ කියලා අපි මේ දුකෙන් නිදහස් වෙන උත්සාහ කරනවා. දුකෙන් නිදහස් වෙන නිකන් ගෑවෙන්න තුන අපි බලන්න ඕන මෙන්න මේවා. මේ රූප වේදනා කියන ස්කන්ධ පංචකය අනිත්‍ය දුක් අනාත්ම කියනවා. මේ හැමදේම ස්වභාවික වෙනස් වීම පවතින දෙයක් නෙවෙයි. අපේ රූපේ ඉතාම ස්වභාවික වෙනස් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ මන්ත්‍ර දෙනින කායික මානසික වේදනා මොහොතක් මාත්‍ර වෙනස් වෙනවා. දැන් බලන්න නිතරම අපි ඉරියව් වෙනස් කරනනේ. වායුවේ ඉරියව් වෙනස් කරනවා. ඉරියව්ව වෙනස් කරන අලුත් ඉරියව්ව වායුවෙන් ගන්න අපි ඉන්නේ දැන් සෝයක් කියලා. ඒ ඉරියව්ව ටික වෙනස් වෙනකොට ඒක දුකක් වෙනවා. ආයේ ඉරියව් වෙනස් කරනවා. අපේ සමස්ත ජීවිතෙම කියන්නේ පින්නතර මේ ඉරියව් වෙනස් කිරීමයි. අපි අදින් සපක් පුරක් වෙනනම් මේ ඉරියව් වෙනස් කිරීම විතරයි තියෙන්නේ. මෙන්න මේ වගේ දෙයක් තුනේ රූප වේදනා අයිහා සංඛාර විඤ්ඤාණය කොටස් පාස්තනික වෙනස් වෙන්නේ තියෙනවා. මෙන්න මේ වෙනස ක්ෂණික වෙනෝලින් දැකන පුළුවන් නම් පිළිතුනේ හට ගැනීම සහ නිරුද්ධ වීම කියන මේ දෙක දැක ගන්න පුළුවන් නම් මේ කුසලයා නැතකින් කි ලෝකේ උපාදීයදී ලෝකේ කිසිදු දෙයක් ගෙරි ඇලෙන්නේ නැහැ ඔහු. ඔහුගේ තේරෙන ඇලෙන්නේ දෙයක් නැහැ කියන්නේ කියලා. මේ වෙනස් වීම පවතින රූපයක අපි ඇගෙන තියෙන්නේ ඒ ඇලෙන්නේ අපිට මේ දුක හට ගන්න එකේ මේ නෝන ලැබුණා නම් ඒ ලැබෙන්නේ නා පින්තුරි ලෝකේ බාහිර දේවල් කෙරෙහි තියෙන ආශාව අඩු කරගන්න. ආශාව අඩු කරගත්තා නම් අපි අඩු කරගෙන තියෙන මොකක්ද? අපි අඩු කරගෙන තියෙන දුකයි. ආශාව වැඩි කරගත්තා නම් අපි වැඩි කරගෙන තියෙන මොනවද? දුකයි වැඩි කරගෙන තියෙන්නේ. ඒක අපි හිතන ජීවිතේ වැඩිපුර සැනසීම ලබන්න කැමති නම් අනාගතයේ තමන්ගේ මෙතර කඳුළු ඇති වෙන අවස්ථා ආවකරගෙන කැමති නම් කලියුත් ප්‍රධාන දේශනායි දෙන්නුදී ආත්ම වඩ කරගන්න එක බැරි මඩ කරගන්න එක හැබැයි ආත්ම ගැනීම හරි අනු කරගත්තට අපිට එකක් අපි කියා ගන්න ඕන මොකක්ද යුතු මාර්ගය ඉදිරිය කරගන්න ඕන සාමි බහරියවන්නත් බුදුදරවන්නත් දෙමාපියන් බුදුදරවන්නත් කියන යුතු මාර්ගය ඉදිරිය කරගෙන ආත්මවන්ට කාර්ය කරගන්න ඕන බැහි මරි කරගන්න ඕනේ බැහි මරි කරගත්තොතින් අපිට එන දුකෙන් නිදහස් කරගන්න පුළුවන් තමයි කියනවා. පින්නතනි බුදුරජාණන් වහන්සේගේ කාර්යයේ මොකද නොමනේ ආස්තාවක්. එහෙම කියන අනිකාව කියනවා. මාලිකාවන් දෙන්නේ බුදුහාර කාර්යයේ කියනවා. මේ එක මාලිකාවක් තමයි බාදුල මාලිකාව කියලා කියන්නේ. දිනපති බාදුල මාලිකාව ආමි මහත්තයාට දානය පූජා කරමින් සිටියා. දානේ පූජා කරමින් අවස්ථාවේදී එක්තරා හරි දැන් මේ බතුල මරිකාව කියලා කියන බතුල සේනාපතියගේ බහර ආවා. බතුල සේනාපතියා කියන රජේ රජක වාසිතිය ප්‍රදාස් වෙන විය. දැන් කාටද කියන සමදාපතිවරය. මෙහෙම නිවසේ ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරමින් අවස්ථාවේදී එතු වෙනම නැමැති එක් කැපිල්ල මේ කාර්තාවට එක්තරා නියමකට දායකයක් දුන්නා. එක්තරා ප්‍රෞත්‍යයක් කියලා. මෙන්න මේ පොලිස් කියන දේ කියවන මේ තැනැත්තිය මල්ලිකා මහත්තයාගේ පාරේ මාස්ටර්ට සුබුදු පරිදි දානෙ දෙන්න ගියා. ඒ නවස්සාවේ කියන තිකන් කරා. ඒ නිවසේ වැඩ කරපු කාන්තාවක් ඇති අර දාන වාදිනිය බිමරට ලකුණු. මේ අවස්ථාවේ සරුවත් මහතුන් දායක වැඩෙන්නේ සරුවත් මහතුන් සලහන් කරනවා මල්ලිකාව වාදි කුරුණාට හිත කම්පා කරන්න එපා. ඔබ ඊට වඩා බලවත් කුසලයක් මේ කරමින් ඉන්නේ කියලා සඳහන් කළා. බාහිර මානසික අනන්තන මොකද? සාමීනි බාහිර කුරුණාට මම සම්පාදෙන්නේ. ඊට වඩා මට ලොකු අනුතරක් මේ වෙලාවේ තියෙන්නේ. අනුතර මොකක්ද? ඔව් මේ දානීය පූජා කරන අවස්ථාවේදී මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමියා බන්දුල සේනාපතිය. මේ මල්ලිකාවට පුතුන් 32 කියා කියලා සඳහන් කරන මේ දවස් එක්ක. මේ දවස් 32 නාමත් මේ 33 නාම යුද්ධයකට ගිහිල්ලා හිටියේ. යුද්ධයේදී මේ 33 දෙනාම ජීවිතයට පස්සේලා කියන ප්‍රවෘත්තියයි අර නිරුමෙන් ගෙනත් දීපු කණිවි. ඒ පණිවිඩයක් බලලා ඒ පණිවිඩයක් පිටේ තියාගෙන තමයි මේ මල්ලිකාව දාන බෙදෙන සිය ස්වාමි මහත්තයා කිසිම වෙනසක් පාහෙර වැඩේ තිබුණේ නැහැ. දැන් බලන්න කිව්වොත් අපි අපට අපේ ජීවිතවල කියන්නේ අපි කියමු ධාර්මයේ ඕනෑ කියලා සමාදම් වෙන අවස්ථාවේදී ගෙදරක මොකක් හරි අනතුරක් වුණාද කියලා කියන කදෙන්නේ. මේ බලතලින් ඉන්න අවස්ථාවේදී මොකද අපේ වෙන වෙනස මේකට ගන්නවා. බලන්නේ මනුල මනක කොච්චර බුද්ධිමත් තියාතරද. ඒ ධර්ම දැනේ කිසිම කිසිම ඉවරයි තාමත් මේ අවස්ථාවකට දැනලා මේවා ආරහිත කරන්න බලන්නේ. සුබුරු කරින් කාර්ය බෙදෙන්නේ කියන. පින්නතේ මේ ඇත්ත කරනාසේ ජීව ශරීරයේ කියන මාතකෙන් මේ ඉන්ද්‍රිය කාය සංඥා කියලා අරමුණයි. යම් කිසි සපක් හෝ දුක දුක අපි ජීවිතේ විඳනන් දෙන්නේ මේ වාය අරමුණයි. මෙන්න මේ බාහිර අරමුණු මම අය අධියෙන් දැන් මේ අරමුණු ඇතුල් වෙන කෙන දොරටු වල දොරටු කාය යොමුතුව මානසිකය නැති දොරටු කාය අපට තියාගන්න පුළුවන් නම් මේ දුක ඇතුලට එන්නේ මල්ලිකාවේ ගොරකාරය කියන්නේ කි. මල්ලිකාව තෝරන්නේ කියන්නේ ඒ දැක්ක මේකේ නකොටම අයුමුතු මානසිකයෙන් කියන්නේ මේ දුක ගොක්කම එනවා දොර ඇරිය වගේ. එතන පරිලකේ එතන නැවතුනා. මෙන්න මේ නැවැත්වීමයි මේ දුක එන කෙන නැවැත්වීමයි පිළිතුරු බුදුදහමෙන් කරන්නේ. ඒක නිකන් දෙයයි හොඳවර කාර්යක මනස. ඒ වාගේම අහපු දහමක් තියෙනකොට සාධනෙ ශ්‍රවණය කරන්න ඕන. ඒ අහපු ශ්‍රවණය කරපු ධර්මය භාෂිත කළ තිබුණොත් තමයි මෙන්න මෙවැනි සංවර්ධන පිටුපස්සේ අපට සාර්ථකව මුහුණ පුළුවන්කම තියෙනවා. එනිසා බුදුහාමුදුරු නිතරම සඳහන් කරනවා මරණ ධර්මෝ මරණ රහිතෝ යමිනම් පච්චේක සම්බන් කියලා. මරණ කෙනෙක් බව මරණ ප්‍රයෝජන කෙනෙක් බව නිතර නිහි කරන්නේ කියලා. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නිතර නිහි කරන්නේ කියලා. නමුත් අපි මරණයක් ආවොත් අපි කොහොමද කියන්නේ? අපි කියනවා තුන්නේ දෙකින් අසිටුවේ නෑ නෑ මේක ඉක්මනින් මැරේ කියලා නේ. එතකොට අපි මෙහෙමද කියන්නේ අපි තුන්හිතකින්වත් දුහාර නස්සාත්නාව පිළිපැදලා නැහැනේ. ඒ වගේම බුදුහාම දේශනා කරන ව්‍යාධි ධර්මෝම ව්‍යාධි අනිත්‍යෝ කියන අගෙන්නම් පස්සේ එකක් ගන්න. ළඩ වෙන කෙනෙක් කියන එක නිතර නිහි කරන්නේ කියලා. අපේ කටේට තමයි ආපියෙක් නැටි රෝගාබාධයක ලක්ෂණ අපි සම්සන්නීකටපත් වෙනවා. මම තුන්හිතකින්වත් හිතුවේ නැහැ මේ වගේ අනුතරක් වෙයි කියලා. ඒත් මොකද මේ කියන්නේ? තුන්හිතකින් අසුදුහාන නර්තාස්නාව පිළිසකර නැහැ කිහිපෙල්ල නැහැ. ඒ නිසා අපි මෙතන අපි නැරනයි කියන එක වයස ධානයයි කියන බව දෙද වෙනයි කියන එක නිතර මෙහි කරන්නේ. ඒ වගේම සමාන සංකල්ප කියනවා මේ ඒවා අත්හැර යනවායි කියන එක නිතර මෙහි කරලා කියන්නේ. ඒ මෙහි කරපු අය තමයි වඩාත්ම සාර්ථක ජීවිත ගත කරන්නේ. වඩාත්ම බුද්ධිමත් ක්‍රියා කරන්නේ වඩාත්ම ජීවිතයේ තීන්දහම් කරන්නේ. ඒ වගේම අනාගතයේ දුක් හස්තා වෙන අවස්ථාවේදී වෙන විදිහට ඉන්න පුළුවන් මේ මානසික ශක්තිය තමයි උදලා කරගන්න. අනිත් එක තමයි පුරගන් මාසේ පුරා අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළේ. අන්න ඒ සඳහන් තමයි ජීවත් ගානක් පානේ පහන් කියලා ජීවිත පරිත්‍යා දෙන්නේ ධර්මය ඇට වෙන. පරපුරේ පරපුර ජීවත් ගානක් මේ ධර්මය කටපාඩම් ඉගෙනගෙන ඉන්න ග්‍රන්ථාරෝග කරන ජීවත් 25ක් අධික කාලයක් පානේ පහන් කියලා වැඩි පරිත්‍රාණයකින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. මේ ආරක්ෂා කළ අපට අදින් එක බාහිරිය දෙනවා. වර්තමානයේ අපේ කාර්යභාරය නියෝජ්‍ය වෙන විදිහ මේ ගන්න අපේ සම්ප්‍රදායය කළා. අපේ ජීවිත තුනස් මේ දාහක් අතරන් උනන් දෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදයෙන් නැගිට කරන්න ඔබ අපිටම දෙනා අධිෂ්ඨාන කරගනිමු. අද අප මේ සාකච්ඡා කළේ කර්මයේ පිළිබඳව තියෙන ගාථාවක්. ධම්මපදයේ ධම්මපදයේ සඳහන් ගාථාවක් අදටත් වාදනය කළේ. මෙන්න මේ ගාථාවේ ප්‍රධාන ආකාරයක් හැකිතා පිළිබඳ අපතේ නිවිලා කුසල දහම් පැත්තට යොමු වෙමු. අපි අපේ ජීවිතයේ නිවැරදි දැක්මක් ඇති කරගනිමු. ඒ දැක්ම තුළින් අපි හැකිතා බුද්ධිමත් සාර්ථක ජීවිත ගත කරමු. අපි අපට අපේ ඥාතීන්ටත් අපේ අසලයන්ටත් ප්‍රයෝජනවත් වන විදිහේ ජීවිත අපි ගත කරමු. ඒ ජීවිත තුළින් අපි සැනසීමට පත් වෙනා අපි අඳුර කරන අනිත් පැත්ත සැනසීම උදාකර දෙන පුළුවන් විදිහට අපි අපේ ජීවිත සුවාගන්න. එතේ සිද්ධ කිරීමට පෙරවක් කරන්නේ මෙහෙම දෙනාට නිල නිරෝගී සම්පත් දිගාසේ සම්පන්න සේවා ගැන ප්‍රාර්ථනා කරනවා. අත්කමේ තියෙන සමය දායකත්වයේ පිළිබඳව දරතර හාමුදුරන් වහන්සේ විසින් සඳහන් කරා කුමාර සිංහ මහත්මිය මේ ශික්ෂණ දෙකේම බලාපොරොත්තු වන සමාජීය සාන්තුෘත්‍යාතය. දාමදා සිල්වා මහත්මිය මම වදන් කරන්නේ. ඒ වගේම මෙතුමිය බලාපොරොත්තු වන සමාජීයගේ දෙමාපියන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්නේ SJ කුමාර සිංහ මහත්මයාට. ඒ වගේම රෝගවතී ජයසිරි මහත්මියගේ දෙමාපියන් වහන්සේලාට. ඒ වගේම ජීවත්වන තමන්ගේ ඒ දූදරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාමීකේ ඥාතිකා ජීවත්වන ඒ වැඩි කියන්න දෝදාරවන්ගේ සම්මදනාකමත් මේ තේක ම්‍යාදිරවාදීන් ඒ සිනතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සමරදි මැදේ වාගෙන අපි මෙත්ින් ප්‍රාර්ථනා කරනවා. සිනතුන් ඒකන් කරාදී සිනෝ කොණදානගේ බලෙන් ඔබ අපරණ නිමියවත් ඥාතා ඥාති මිත්‍රාගේ මේ බලාපොරොත්තු දිනනම් ඒ සියලු ඥාතෝ දිනේ සමත් වදන්ව ඒ හැමදාගේම පරිලෝක ජීවිත වාසනාවක් වේවා කියන ප්‍රතිමේ මේගේ ඥාති දස්ති මම මොනන්දේ නපත්ින් සාදුකාරයන් වහන්සේ. දැක් කරගත් මේ සියලුම කුණ දැක්මයන්ගේ පුණ්‍ය ඵලයේ හේතුවෙන් සමාධි දෙවියන් මේ සිනා මොඩන්ව ඔබ අපහම දනාවත් අපේ රටේ සම්බුද්ධ ශාස්ත්‍රය බොහෝ කාලයක් මුල ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවි ශක්ති මම වදන් කරමු. ආකාන්තයිතාච බුද්ධනායිතා දේවානාතා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරන්තරන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාතා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරන්තරන්තු දේසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාතා මහින්දිකාම ගැමේ සීලම කුණදක් නැන් යාත්‍ක වාසින් මෙන්නුට මෙවද තීකම් පිටකරන අවවාදන සාසනා කරන ගරුතර ලෝකහතරන් වහන්සේ ගැන අදිනා වාසයේ සීලම ස්වාමීන් වහන්සේලාට මේ කුණදක් නැන් යාත්‍ක වාසින් ඒ ස්වාමීන් වහන්සේලාගේ සාත්‍රික අරිමදාර්ශන සම්බුද්ධ මත් දේවාදීන සාසනාවෙන් අපි සාදෝ දෙක තිමන වදන් කරමු. දුක්ඛං පංචාච නින්දුංඛං භයං පංචාච නිබ්බයාන සෝකං පරිදාච නිසෝකාන් වන්තෝ සම්මේති පානිනෝ දුකින් සේලනස්සත් දුකින් වීදෙත්වාන් වියෙන් පේනස්සත් වියනති කෙත්වාන් ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්ධ